නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ තී. ගෞරවනීය හඳුරන් වහන්සේලගෙන් අවසරයි. සැදැවත් පින්නතුනි, යුරෝපයේ වැසෙන ශ්‍රී ලාංකික විහාරස්ථානවල වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් මෙහෙවෙන මෙම වැඩසටහනට සම්බන්ධ වීමට ආරාධනා කිරීම පිළිබඳව ප්‍රථමයෙන්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ කෘතඥ වෙනවා. ඒ වගේම මේ සඳහා සහභාගි වී සිටින හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. අද අප මාතෘකාවසයෙන් තෝරාගත්තේ බුදුදහමින් ප්‍රකාශිත දර්ශනය හා භාවිතය කියන කාරණා දෙක ගැන. මීට අදාළ අත්පත්‍රිකාවක් අප සකස් කරලා තියෙනවා. මං හිතන්නේ ඔබට ඒක ලැබෙනට ඇති. ඒක පසුව ඔබ කියවලා තවදුරටත් දැනුම දිනු කරගන්නට පුළුවන්. ඊතර විශේෂයෙන්ම අප මෙහිදී අපේ දැනුමේ ප්‍රමාණය අනුව කරුණ අප ඉදිරිපත් කරනවා. ඉතින් මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාටත් කිසියම් එකතුවක් කරන්න තියෙනවා නම් අපි ඒ සඳහාත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම ධර්මදර ගිහි පින්වතුන් මෙතන ඉන්නවා. ඔබටත් මේ සඳහා කිසියම් කරුණක් එකතු කරන්න පුළුවන් නම් අපි ඒ සඳහාත් මෛත්‍රියෙන් ඔබට ආරාධනා කරමින් මේ කටයුත්ත අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දර්ශනය හා භාවිතය. දැන් අපි දන්න ඕනම ස්ථානකට ඇතුළු වෙනකොට බොහෝ තැන්වල අපට දකින්න පුළුවන් දෙයක් තමයි දැක්ම හා මෙහෙවර කියලා බෝඩ් එකක් තියෙනවා. මේකම තමයි ඇත්තම මේ දර්ශනය හා භාවිතය කියලා කියන්නේ. බුදුදහම තුළට එනකොට එහි ලක්ෂණය තමයි දර්ශනය භාවිතය විතරක් නෙවෙයි ප්‍රතිඵලය ගැනත් කියනවා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් මේක තුනකට බෙදලායි බුදුදහම තුල තියෙන්නේ. නිසා බුදුදහම තුල මේ ගැන විශේෂත්වයක් හිමි වෙනවා. තමන් කෙලෙසුන්ගෙන මිදිච්ච ප්‍රමාණයට ඒ මිදිච්ච ප්‍රමාණය තමන්ට තේරුම් ගන්නටත් පුළුවන්. ඒ නිසා ප්‍රතිඵලය ගැනත් අවබෝධයෙන් ප්‍රතිඵල දකිමින් සතුටෙන් යන ගමනක් මේක. එතකොට අපට සමහර සූත්‍ර දේශ බලන විට විශේෂයෙන් මහා හත්ති පදෝපම සූත්‍ර වැනි සූත්‍රවලදී පේන ලක්ෂණයක් තමයි මේ ධර්ම මාර්ගයේ යනකොට එකාතකින් අප තුල දැනුම තියෙනවා. ඒ දැනුම හරහායි අප මේ දහම් මාර්ගය යන්නේ. යනකොට තමන්ගේ හිතට කෙලෙස් එනකොට තමන්ට ඉක්මනින් මේක තේරෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන් තෙරුවන සිහිපත් කරනවා. මම වගේ තෙරුවන් සරණ ගිහිපු කෙනෙකුට මේ වගේ කෙලෙස් හිතට එන එක හොඳ නෑ කියලා තමම සංවේගයටපත් වෙනවා. තමන් ඉක්මනට සිහිය තුළට ඇවිල්ලා ධර්මය තුළට ඇවිල්ලා උපේක්ෂාවටපත් වෙනවා. ඒ උපේක්ෂාවටපත් වෙච්ච ප්‍රමාණයට තමන්ට තමන් වඩන ධහම ගැන තමන්ට සතුටක් ඇති වෙනවා. එතකොට අපි හැම දිනෙකම ජීවිතේ හැම දෙයක්ම කරන්නේ සතුට බලාපොරොත්තු වෙමින්. අපිට බොහෝ වෙලට හිතන දේ තමයි ධර්ම මාර්ගය යනකොට මේ සතුට නැති වෙනවාද කියලා. විශේෂයෙන්ම බුදුදහම තුල දෙන තියෙන දෙයක් තමයි භාගතුන් වහන්සේ ජීවමාන කාලයේත් සමහර අය ප්‍රශ්න කළා. ලෝකයේ ඉක්මනින් ප්‍රතිඵල ගන්න දේවල් තියෙනවා. ගොවිතැන් කරන එක, දරු මල්ලු හදන එක, රැකිරක්ෂා කරන එක, මේවා ඉක්මනින් ප්‍රතිඵල තියෙන දේවල්. මේවා මෙවැනි ඉක්මන් ප්‍රතිඵල තියෙන දේවල් අතරින් මේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ, ගෞතමයන් වහන්සේ දේශනා කරන්නේ බොහෝ කලක් ගිහිලා ප්‍රතිඵල තියෙන දෙයක් නේද කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව සඳහන් කළේ මේ ලෝකයේ සිදු කරන දේවල් අතුරින් ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන දේ තමයි ධර්මය තුළට ඇවිල්ලා ඒ දහම තුළ ජීවත් වීම කියන එක. එනිසාම තමයි ධර්මයේ ගුණ කියවෙන තැන්වල දක්වන්නේ සන්දිට්ඨිකෝ අකාලිකෝ කියලා. මේ ජීවිත කාලය තුළ ඉක්මනින්ම ප්‍රතිඵල ලබන්න පුළුවන් දේ තමයි ධර්මයේ හැසිරීම කියන එක. මෙන්න මෙතෙන්ට අපේ විශ්වාසය තියාගන්නට ඕන. මෙතෙන්ට තමයි ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න නම් අපට දහම ඔස්සේ දැක්මක් අපි ඇති කරගන්නට ඕන. දර්ශනය ඇති කරගන්නට ඕන. මෙන්න මේ දර්ශනය ගැන බුදුදහම තුළ නිතර අවධාරණය කළ තියෙනවා. ජානතෝ හම් බෙක්කවේ පස්සතෝ ආසවනං කහං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා දක්වන මේකයි. මහණෙනි මම දන්න කෙනාට දකින කෙනාටයි ආශ්‍රවයන්ගෙන් ශේවීමව දරන්නේ කියලා පනවන්නේ කියලා. ඒ වගේම සම්මාදිට්ඨි පුරේ ජවන් කියලා කියනවා. සම්මාදිට්ඨිය මුලින් යන්න ඕන කියලා තියෙනවා. සතිපට්ඨාන සංගතිය බොහෝ තැන්වල තියෙනවා. ආදිකේනේව කුසලේසු ධම්මේසු පරිසුද්ධේහි කියලා. සීලංජ සුවිසුද්ධං දිට්ඨි චුජුකා කියලා කියනවා. ආරම්භයේදීම කුසල ධම්මේ පිරිසුදු භාවිත කරගන්න ඕන කියලා. එහි දියකතකින් සීලයත් අනෙත් අතින් දැක්ම දර්ශනය සම්මාදිට්ඨිය ඇති කර ගැනීම වැදගත්කම අවධාරණය කළ තියෙනවා. එතකොට අපි දන්නවා අපි ජීවිත කරන බොහෝ දේවල් වලදී අපි එහි අවසානය ගැන යම්කිසි හැඟීමක් ඇති කරගෙන තමයි මේ කටයුතු ආරම්භ කරන්නේ. දැන් අපි ගමනක් යන ගියත් අපි අලුත් තැනකට නේ යන්නේ. කලින් ගිහපු තැනකට වුණත් අපි කලින් මේ තැන ගැන හිතේ තියාගෙන තමයි ගමන ආරම්භ කරන්නේ. අලුත් තැනකට නම් අපි ඒක නැවිගේටරි ඇඩ්‍රස් එක දාගෙන ඒ යන සිටි එක, ඒක ස්ට්‍රීට් එක, හවුස් නම්බර් එක සියල්ලක්ම දාගෙන තමයි අපි ගමන ආරම්භ කරන්නේ. ඒක දැනගන්නකම් අපි තමන් ගමන ආරම්භ කරන්නේ නැහැ. එහෙම තැන දන්නේ නැතුව ගමනක් යනවා නම් ඒකට අපි කියනවා ඔළුව හැරුණාත යනවා කියලා. දැන් අපි දන්නා මෙහෙම අය තමයි එක්ක පොඩි ළමයි නැත්නම් ඇතැම් විට බලාපොරොත්තු කඩවෙච්ච කෙනෙක් නැත්නම් සිහිය විකල් වෙච්ච කෙනෙක්. එහෙමයි තමයි එහෙම ගමනක් යන්නේ. නමුත් අප සිහි බුද්ධිය ඇති හැටියට අපි ගමනක් යනවා නම් කලින් මේ ගමනාන්තය ගැන නිස්සතාව ගැන හැඟීමක් ඇතුව ඒ ගමන යන්නේ. අන්නේ වගේම තමයි අපි මේ ධර්මයේ නැවත ගමන් මගේ යනකොට මේ යා යුතු ගමනඟම පිළිබඳව අපි සැලකුවතු අවබෝධයක් සහිතව මේ ගමන ආරම්භ කරන්නේ. ඒකට කියනවා සුතමේ ඥානය කියලා. ඒ සුතමේ ප්‍රඥාවෙන් ආරම්භ කළා, චින්තාමේ ප්‍රඥාවෙන් ඒක සිතුවිල්ලක් වශයෙන් දිනු කරගෙන, භාවනාමේ ප්‍රඥාවෙන් ඒක සාක්ෂාත් කරගන්න මාර්ගයක් තමයි බුදුදහම තුල කියලා තියෙන්නේ. එතකොට මේ දර්ශනය බුදුදහම තුල නොයෙක් ආකාරවලින් විස්තර කරලා තියෙනවා. ධර්මදේශනා ආරම්භ කිරීමේදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝක උදපාදි. මේ වචනවලින් කියන්නේ මෙන්න මේ දර්ශනය. බුදුහාඳුර අවබෝධ කරගත්තු දර්ශනය. මේ දර්ශනයේ තියෙන ලක්ෂණයක් තමයි ඒක බුදුරජාණන් වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි. ඒක අනාවරණයක්. ඒක අපිට ඒකට අපි බුද්ධ භාෂිතය කියලා කිව්වට, බුදු දහම කියලා කිව්වට, බුද්ධ දේශනාව කියලා කිව්වට, ඒක බුදුහාඳුර අනාවරණය කළ නිසා අපි නම කිව්වට, ඒක බුදුරජාණන් වහන්සේටවත් අයිති දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වුණත් නොවුණත් ලෝකයේ තියෙන යථාර්ථය, නමුත් අවිද්‍යාවෙන් වැසී තියෙන ලෝකයට ඒක මේ කල්පයක් තුළ මුලින්ම අනාවරණය කළ දෙන්නේ සම්මා සම්බුදු උතුමෙක්. ඒ නිසා තමයි අපි උන්වහන්සේට ගෞරව දක්වන්නේ උන්වහන්සේගේම නුවණින් දැඩි පරිශ්‍රමයකින් මේක අවබෝධ කරගීම නිසා. ඉතින් මෙන්න මේ දර්ශනයෙන් උන්වහන්සේ කෙලෙස් වලින් මිදලා අප සමගත් මේ දර්ශනය බෙදා හදා ගත්තා. උන්වහන්සේ සම්මා සම්බුද්දට පත් උනේම මේ යථාර්ථයේ ලෝකයේ තව බොහෝ දෙනෙකුට අවබෝධ කළ දීලා දුකෙන් නිදහස් කරලන්නට. අන්න ඒ නිසා අප සැබවින්ම බුදුදහම තේරුම් ගන්නවා කියලා කියන්නේ මේ බුදුහාමුදුරන්ගේ දර්ශනය තේරුම් ගැනීමමයි. අන්නේ දර්ශන එක එක මට්ටම් තියෙනවා. සාමාන්‍ය දෙනදා ජීවිතය සාර්ථක කර ගැනීම ඉඳන් පරලෝ සුගතිගාමී වීම ඔස්සේ කෙලෙසුන්ගෙන් මිදීම නැත්නම් සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වීම, අවිද්‍යාව සම්පූර්ණයෙන්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කිරීම දක්වා, විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම දක්වා මේ ගමන මගේ විවිධ මට්ටම් වලින් අපට මේ දර්ශනය පැහැදිලි කරන්න පුළුවන්. ඒ දර්ශනයේ ගැඹුරට එනකොට ඒ දර්ශනයේ සුවිශේෂත්වයක් තියෙනවා. සාමාන්‍ය කරුණවලදී ලෝකයේ අනිත්‍යයත් එක්ක සමානත්වතාවයක් කිසියම් ප්‍රමාණයක් අපට දකින්නට පුළුවන්. හැබැයි අපි විශේෂයෙන් බුදුදහම හොයාගෙන කෙනෙක් එනවා නම් ඒකේ නා තේරුම් ගත යුතු ප්‍රධානතම දේ තමයි වෙනත් කිසිම ධහමකින් හමු නොවන පණිවිඩයක් මෙතන තියෙනවා කියන කාරණය. සමහර අය වෙනත් දර්ශන ආගම් ඉගැන්වීම් ඉදිරිපත් කරන අය බුදුදහම ඉගෙනගෙන හැබැයි බුදුදහම ඉගෙනගත්තු නැති විදිහන කරුණ ඉදිරිපත් කරන්න නැති ඉන්නවා. ඒ ගැන නෙවෙයි මේ කියන්නේ. බුදුදහම ඉගෙනගත්තු කෙනෙක් හැර වෙනත් කෙනෙකුට කියන්න බැරි දෙයක් මේ දහම තුල තියෙනවා කියන එක අපි මුලින්ම දැනගන්නට ඕන. අන්නේ දේ සොයාගෙනයි අපි ආයුත්තේ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදී මේකයි දේශනා කළේ පුබ්බේ අනනුසුතිසු ධම්මේසු කියලා. මට පෙර නොයසු විරු ධම්මසක් පහළ වුණා කියලා. බොහෝ විට නවීන විද්‍යාවේ දර්ශනවල කිසියම් සංකල්ප ඉදිරිපත් කරනකොට අලුත් සංකල්ප අපි බොහෝ විට කියන මේක බුදුදහමට සමානයි නේද කියලා. අපි හරි ඉක්මන් වෙලා බුදුදහමට ඇතැම් විට ක්‍රෙඩිට් එකක් ගන්නදෝ කියලා හිතලා ඒවා මේකෙත් තියෙනවා කියලා නැත්තම් මේකට සමාන කියලා ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. නමුත් අපි එහෙම ඉක්මන් වෙන්න හොඳ නැහැ. අපි හුඟක් කල්පනා කරලා බලන්න ඕනේ මේ දර්ශනීයට සැබවින් මේක කොච්චර දුරට ගැලපෙනවද කියන එක. එතකොට එතෙන්දී තියෙන ලක්ෂණයක් තමයි මේ දර්ශනය බුදුදහමට විතරක් සුවිශේෂ වූ දෙයක් මේ තුල තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මට පෙර නොයසු විරුද්ධහමසක් පහළ වුණා කියලා. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය විස්තර කිරීමේදී ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ආදී කාරණා පැහැදිලි කළත් උන්වහන්සේට වඩා සුවිශේෂ දෙයක් දුක් සත්‍ය විදිහට දේශනා කළා තියෙනවා. අන්න ඒක අපි තේරුම් ගන්නට ඕන. එහිදී විශේෂයෙන්ම උන්වහන්සේ ලෝකයේ තුල තියෙන සත්‍යයක් දේශනා කළා. ලෝකේ සාමාන්‍ය කෙනෙකුට පේන සත්‍යයක් තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට නොපෙනෙන වෙනත් කෙනෙක්ගෙන් අසා දැනගත යුතුම සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය බුදුරජාණන් වහන්සේට පස්සේ හිටිය ලෝකෙ හිටිය ප්‍රඥාවන්තම කෙනා වන සැරියුත් මාහිමියන්ටවත් තනියම තමන්ගේ බුද්ධියෙන් අවබෝධ කරගන්න බැරි වුණා. ආලාර කාලාම, උද්දකරාම්පුත්ත, අසිත කාලදේවල මේ වගේ අරූපාවචර ධ්‍යාන ලබාගෙන හිටිය අභිඥාලාභී අයටවත් මේ දැනුම තමන්ගේ නුවණින් සාක්ෂාත් කරගන්න බැරි වුණා. අනේ නිසා එදහමට කියන්නේ පටිසෝතගාමින් නිපුණන් දුද්දසං අනුන් කියලා. ඒක උඩුගම් බල යන දහමක්. ඒ වගේම පඬිත වේදනීය දහමක්. ඒ වගේම දකින්නට දුෂ්කර දහමක්. සහ ඒක බොහෝම තීක්ෂණ බුද්ධියෙන් තේරුම් ගත යුතු තියුණු බුද්ධියට ලක්වන ඉතාම සියුම් කාරණයකුත් බුදුදහම තුළ අන්තර්ගත වෙනවා. ඉතින් මෙන්න මේ ගමන් මගේදී මේ දහම්මග තේරුම් ගන්නට අපට මූලික වශයෙන් හේතු වෙන ආසන්නතම කාරණයක් විදිහට දක්වනවා කල්‍යාණ මිත්‍ර ආශ්‍රය. කල්‍යාණ මිත්‍රයන් වෙතින් තමයි අපට මේ දහම් පදය අහන්න ලැබෙන්නේ. ඒක එකතකින් ශ්‍රවණයෙන් වෙන්න පුළුවන්, නැත්නම් පොතපතක් කියවල වෙන්න පුළුවන්, කෙනෙක්ගේ දේශනයක් අහලාට දුරස් වෙන කෙනෙක්ගේ දේශනයක් අහලා, නැත්නම් මියගිය කෙනෙක්ගේ දේශනයක් අහලා වුණත් ඒක ලබන්න පුළුවන්. නමුත් බුද්ධ කාලයක ලැබුවේ සම්මුඛ වශයෙන් කෙනෙක් මුණගැහිලා තමයි පරතෝ ගෝස් විදිහට මේ දැනුම ලැබුණේ. ඉතින් වර්තමානින් අය හැටියට අපි හුඟක් වාසනාවන්තයි. අපිට තියෙන තාක්ෂණික ඥානය නිසා, තාක්ෂණික මෙවලම් නිසා, නවීන තොරතුරු තාක්ෂණය ඔස්සේ අපට මේ කරුණු ඉක්මනින්ම ඉගෙන ගන්නට, ග්‍රහණය කරගන්නට, තේරුම් ගන්නට අපට අවස්ථාව තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය, උන්වහන්සේ අවබෝධ කරගත්තු මේ දහම දෙන්න තමයි උන්වහන්සේ වසර 45ක්ම උත්සාහ කළේ. ඒ තුළින් උන්වහන්සේ අපේක්ෂා කළ එකතකින් ඒ අහන ශ්‍රාවකයන් මෙලෝ වශයෙන් සුවදායීව ගත කරන්නටත්, ඒ වගේම පරලෝ ජීවිතයේ දුගතිගාමී නොවි සුගතිගාමී තැනට පිහිටවන්නත්, ඒ වගේම විශේෂයෙන් නුවණැති අයට හැකිතාක් ඉක්මනින් මේ සසර දුකින් නිමාටපත් කරලන්නටත් තමයි මේ දර්ශනය උන්වහන්සේ ඉදිරිපත් කළේ. ඉතින් එහෙම ඉදිරිපත් කරද්දී උන්වහන්සේ තේරුම් ගත ධර්මදේශන ආරම්භ කිරීමේදීම මේ ලෝකින සත්‍යයන් විවිධ ස්තරවල ඉන්නේ. හරියට නෙළුම් විලක් වගේ. ඒ නෙළුම් මිලේ වතුරින් උඩට ආපෝ අද දවසේ පිපෙන සූර්යාලෝකේ ලැබිච්ච ගමන් පිපෙන මලුත් තියෙනවා. ඒ වගේම උඩට ආවත් තව දවස් කීපයක් තව දොරටක් තිබිලා පිපෙන මල් තියෙනවා. වතුරින් යට තියෙන මල් තියෙනවා. මඩේ ගෑවි ගෑවි තියෙන මල් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ විලක් වශයෙන් බුදුහාඳුර මේ ලෝකෙ දෙස දැක්කේ. අන්න එහෙම දැකලා උන්වහන්සේ මහා ප්‍රඥාවන්තුණා වගේම මහා කරුණාවෙන් තමයි මේ දේශනේ උන්වහන්සේ ඉදිරිපත් කළේ ලෝකෙට. උන්වහන්සේ දැක්ක පුද්ගලික වේමතතාවක් තියෙනවා. බුද්ධිය වෙනසක් තියෙනවා. සතර දිනු කරපු ඉන්ද්‍රියන්ගේ වෙනස්කමක් තියෙනවා කියලා දැකලා තමයි උන්වහන්සේ ධර්ම දේශනා කළේ. ඒ සඳහා විශේෂයෙන් උන්වහන්සේට තිබුණු ආසියානුසය ඥාන, ඉන්ද්‍රිය පරෝපාරියති ඥාන ආදී මේ ෂඩ් අසාධාරණ ඥානයන් උන්වහන්සේ උපයෝගී කරගත්තා. ඒ ඥානයන් සරුවත් මොගලන් ආදී අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට තිබුණේ නැහැ. එනිසා ශ්‍රාවකයෙක්ගේ බුද්ධිය දැකලා ඍජුවම ඊට අදාළ විදියටම දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ පමණයි අපට හිටියේ. අනිත් අය අපට කල්‍යාණ මිත්‍රයන් වෙන්න පුළුවන්. නමුත් සැබවින්ම කම්මට්ඨානාචර කෙනෙක් හැටියට ඉන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. අනිත් අය අපට කල්‍යාණ මිත්‍රත්වයෙන් මේ ධර්ම බෙදා හදා ගන්න පුළුවන්. නමුත් සැබෑ කම්මට්ඨානාචාරවරයා භාගතුන් වහන්සේමයි. ඉතින් මෙන්න මේ දහම තුලදී අපට අප තේරුම් ගත යුතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි සමහර දේශනා ත්‍රිපිටකය තුල තියෙන දේශනා අහනකොට සමහර අයට සැක විමති ඇති වෙනවා. මේ කරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කළාද නැද්ද කියන එක. නමුත් එතින්දී අපි වඩාත්ම බුද්ධිමත් වෙන්නට ඕන ඒ තියෙන කරුණ චතුරාර්ය සත්‍යයට කොච්චර ගැළපෙනවද? රාග විනය, ද්වේෂ විනය, මොහ විනයට ගැළපෙනවද? පටිච්චසමුප්පාදයට ගැළපෙනවද කියන කාරණේ තමයි අපට වඩාත්ම වැදගත් වෙන්නේ. අන්නේ කාරණයේදී අප පෙරදහම ගැන විශේෂ අවධානයක්, විශේෂ සැලකිල්ලක් අපට තියෙනට ඕන. ඒ වගේම එක තැනක දේශනා කරපු කරුණකින් විතරක් අපට සාමාන්‍යයෙන් සම්පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. අපට තව සූත්‍ර ධර්ම රැසක් පරිශීලනය කරන්න වෙනවා. ත්‍රිපිටකයේ නොඑක් තැන් ඇසුරු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අතීතේ පටන් ස්වාමින් වහන්සේලා ආර්ය උතුමන් මේ සම්පූර්ණ ත්‍රිපිටකයම මෙතෙක් දුරක් රැකගෙන ආවේ මේ පුද්ගලයන්ගේ වෙනස්කම් අනුව හැම දිනාටම කොතන හෝ කරුණක් උපකාරවත් වන නිසා තමයි මේ සියල්ලක්ම උන්වහන්සේලා රැකගෙන ආවේ. අප වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් දරලා ජීවිත පරිත්‍යාගයෙන් දැඩි කරුණාවකින් මෛත්‍රියකින් මේ ටික රැගෙන ආවේ. එනිසා වර්තමානයේ ඉන්න හැටියට අපේ විශේෂ වගකීමක් තියෙනවා. මේ දහම හැකිතාක් දුරට අධ්‍යයනය කරලා ඉතාම සියුම් කරුණුවලට යන්නටත්, ඒ වගේම අපේ හිතේ තියෙන රාගාදී කෙලෙස් දහම් හැකිතාක් දුරට අවම කරගන්නට මේ දහම කොයිතරම් අපට උපයෝගී කරගන්න පුළුවන්ද කියන එක ගැන අපි නැවත නැවතත් හිතන්නට ඕන. එහිදී ඇතැම් විට එක සූත්‍රයක නොයෙදෙන කාරණයක් තව තැනක තියෙන පුළුවන්. ඇතැම් විට මහා සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨානය ගැන ඉතාම පුළුල් විග්‍රහයක් දැක්වෙනවා. සවිස්තරාත්මක විස්තරයක් දැක්වෙනවා. හැබැයි සතිපට්ඨාන සූත්‍රයේ ඇතුළත් කරුණුවට වඩා ඉතාම වැදගත් කරුණු ඒ සූත්‍රේ නැතුව වෙනත් ස්ථානවල තියෙනවා. ඇතැම් විට සතිපට්ඨාන සංයුත්තේ විභංග සූත්‍ර වෙනි තැන්වල, නැත්නම් සතිපට්ඨාන කතා පටිසම්භිදා මග්ගේ, නැත්නම් විභංග අපරගෙන සතිපට්ඨාන විභංගයේ මේ වගේ තැන්වල වැදගත් කාරණා තියෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳව ප්‍රධාන දේශනය තමයි ත්‍රිපරිවට්ට ද්වාදශ ආකාරය වැනි සුවිශේෂ තේමා ඉදිරිපත් කරපු ධම්මචක්ක සූත්‍රය. හැබැයි එතන නොවන සමහර කාරණා, වඩාම වැදගත් කාරණා සමහර තැන්වල විභංග අපරකරණේ සච්චිමංගේ, ඇතැම් විට යමක අපරකරණේ සච්චියමකේ, මේ වගේ තැන්වලදී අපට මුණ ගැහෙනවා. අන්නේ කරුණොත් හරියට පරිශීලනය කළොත් තමයි අපට සැබවින්ම විශේෂයෙන්ම චතුරාර්ය සත්‍යයේ, පටිසම්පාදයේ, පංචස්කන්ධයේ මෙන්න මේ කරුණ ගැන අවබෝධයක් ඇති කරගෙන අපේ දර්ශනය සැබවින්ම විකසිත කරගන්නට, පිරිසිදු කරගන්නට අපට අවස්ථාව තියෙනවා. අන්න එහිදී මේ දර්ශනය ලැබිච්ච පමණට අපේ සසරගත ජීවිතයේත් අපේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගෙන තියෙනවා නම්, මේ මොහොතේ දැඩි අවධානයෙන් අපි ඒක අහනවා නම්, අපේ ප්‍රඥාව ඉහළ මට්ටමින් තියාගෙන ඉන්නවා නම්, සුවච ගුණය උපරිම ලෙස තියෙනවා නම්, අපට පුළුවන් මේ ගැන කිසියම් විදියෙ අවබෝධයක් ලබන්නටත්, ඒ විතරක් නෙවෙයි මෙන්න මෙතෙන්ට ශ්‍රද්ධාව ඇති කරගන්නට. සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදියට අප සැබවින්ම ශ්‍රද්ධාව ඇති කරගති යුත්තේ මේ දුකේ හට ගැනීම හා නිවීම ගැන සඳහන් වන මෙන්න මේ කරුණ පිළිබඳවමයි. අන්නේ ශ්‍රද්ධාව ඇති වෙච්ච පමණට විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම දිනු වෙලා විද්‍යා විමුක්තිය කරාපට යන්නට අවස්ථාව ලැබෙනවා. අන්නේ ගමන් මගේදී බුදුරජාණන් වහන්සේ මේ දර්ශනය ඉදිරිපත් කළ විවිධ වචනවලින්. එක අවස්ථාවකයකට ඥාන කියලා කියනවා. සමහර රාදි චක්කු කියලා කියනවා. සමහර අවස්ථාවල ප්‍රඥා කියලා කියනවා. සමහර අවස්ථාවල දස්සන කියලා කියනවා. සමහර තැන්වල දස්සන සම්පatti කියලා කියනවා. සමහර තැන්වල ප්‍රඥා සම්පatti කියලා කියනවා. මේ වගේ විවිධ නම් වලින් මේ දර්ශනය බුදුදහම තුළ ඉදිරිපත් කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ දර්ශන ඉදිරිපත් කරද්දී විවිධ වචන, විවිධ වාක්‍ය බුදුහාඳුර පාවිච්චි කළා තියෙනවා. ඒ පුද්ගලයන්ට අනුව මේ විවිධත්වයක් අපිට දැක ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවලදී ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් අපිට දැක ගන්න පුළුවන්. එකක් තමයි සාමාන්‍ය පොදු ශ්‍රාවක පිරිසකට, කොමන් ඔඩියන්ස් එකකට දේශනා කරපු දේශනා. ඒ වගේම තවත් අවස්ථාවල සුවිශේෂ පුද්ගලයෙක් දෙන්නෙක්ව පස් දෙනෙක් කිහිප දෙනේ කරබයා දේශනා කරපු දේශනා. මෙන්න මේ දේශනා අතුරින් අර පුද්ගලයෙක් අරමුණු කරගෙන දේශනා, පුද්ගලයෙක් දෙන්නෙක් පස් දෙනෙක් වගේ අරමුණු කරගෙන දේශනා කරන තැන්වලදී ඍජුවම ඒ පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම අනුව බොහෝ විට එවැනි තැන්වල දේශනා කළ තියෙන්නේ විදර්ශනා පූර්වංගම සමතේ පැත්ත තමයි බොහෝ විට දේශනා කළ තියෙන්නේ. සමත පූර්වංගම විදර්ශනා අධ්‍යයනා කළ තියෙනවා. නමුත් අර අනුපූර ප්‍රතිපදාව දාන කතා, සීල කතා, සංඝ කතා ආදී ක්‍රමය ඒ වගේ තැන්වලදී දේශනා කළ තියෙනවා අඩුයි. විශේෂයෙන් සුභග පුද්ගලයන් gifted diamond ගෙහිච්ච වෙලාවේදී බුදුහාඳු ඍජුවම මේ ප්‍රඥාව ලබා ගැනීමට හේතු වන කාරණා දේශනා කළ තියෙනවා. බාහ්‍ය දාරුචීරිය වෙන්න පුළුවන්, පොකුසාති, සරියුත් මුගලම්මා හිමියන් වහන්සේලා, පස්සග තාපසයන් මේ ඇයට දේශනා කරපු දේශනාවල තියෙන ලක්ෂණය තමයි ඊයගේ ප්‍රඥා මට්ටමටම ඍජුවම ධර්ම දේශනා කළ තියෙනවා. එහෙම නැති තැන්වල සාමාන්‍ය ඔඩියන්ස් එකට දේශනා කරද්දී අර දාන කතා, සීල කතා, සග කතා ආදී ආනුපුබ්බී කතා දේශනා කළා. ඊට පස්සේ තමයි සාමෝකංශක දේශනා සිදු කළ තියෙන්නේ. දැන් කොසරයතුමාණන් දේශනා කරපු සාමාන්‍ය පර සූත්‍රයේ, ඒ වගේම දෙවියන් උදෙසා දේශනා කරපු මංගල සූත්‍රයේ වගේ තැන්වල මෙන්න මේ අනුපූර ප්‍රතිපදා අපිට දැක ගන්න පුළුවන්. ඒතකොට එහිදී සාමාන්‍ය මේ ජීවිතයේ ප්‍රතිඵලයක් ලැබීම, ඊළඟ ජීවිතයේ සුගතිගාමී ඔස්සේ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරලා පරිණාමය කිරීම දක්වා, නැත්නම් විද්‍යමුක්තිය දක්වාම අනුපූර වශයෙන් එහිදී කරුණු සඳහන් කළ තියෙන බවක් අපට පේනවා. එතකොට මෙන්න මේ දේශනා අතුරින් අර අනුපූර්ව දේශනා ක්‍රමයට භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරද්දී උන්වහන්සේ අර දර්ශනේ ලබා දීමේදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් අපට පේනවා. මහාචාර්යාරිසක සූත්‍රය වැනි සූත්‍රවලදී මේක ඊටාම පැහැදිලි වෙනවා. මේ දර්ශනය, මේ දිට්ඨි සම්පන්න බව, දර්ශන සම්පත්තිය නැත්නම් සම්මා දිට්ඨිය උන්වහන්සේදී කොටස් දෙකකට දක්වලා තියෙනවා. අත්තිබෙකවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවියපක්කා. සාස්ත්‍රවෝ පින් විපාක ලැබෙන, උපදි සම්පත් ලැබෙන සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ වගේම අත්තිබෙකවේ සම්මා දිට්ඨි අරියා අනස්සවා ලෝක උත්තරා මග්ගංගා කියපු විදිහට ආර්යෝ අනස්සරවෝ ලෝකෝත්තරෝ ආරසංග මාර්ගයේට අංගයක් වෙච්ච සම්මාදිටියක් තියෙනවා. එතකොට මෙන්න මේ දෙක අපට දැක ගන්න පුළුවන්. එතකොට දර්ශනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට මෙහිදී දැක ගන්න පුළුවන්. එතකොට එකක් තමයි ලෝකයේ තුල පිහිටලා සුගතිය අරමුණු කරගෙන කම්මසගත සම්මාදිටිය ලබා ගැනීම සඳහා දේශනා කරපු දේශනාව. ඒකට කියනවා පුඤ්ඤ භාගිය කියලා. එතකොට මෙතෙන්දී අපිට ඉතාම වැදගත් කාරණයක් තමයි දැන් කුසලියත් පිනත් එකද දෙකද කියලා අපි උඹට ප්‍රශ්න කරනවා. දැන් අපි දන්නවා සමාධිටි කියන එක කුසලයක් නේ. ඒතර අන්නේ කුසලයේ එක කොටසක් විදිහට තමයි මේ පුඤ්ඤ භාගියක් පින කියන එක දක්වන්නේ. එතකොට පිනත් කුසලියත් එකද දෙකද කියලා තනි පදයකින් උත්තරයක් දෙන්න බෑ. එතකොට හැම පිනක්ම කුසලයක් වෙනවා. එතකොට පුඤ්ඤ මූල කියලා එකක් නැහැ. තියෙන කුසල මූල. එතකොට හැම පිනක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. පින් නොවන කුසල් තියෙනවා. ඒ තමයි අරියා අනාසවා ලෝක උත්තර මග්ගංගා කියපු විදියට. එතකොට මෙන්න මෙතන අපි සියුම මේක තේරුම් ගන්නට ඕන. එතකොට පිනයි කුසලයි එකක් කිව්වත් ඒ උත්තරය සම්පූර්ණ නැහැ. දෙකක් කිව්වත් සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට හැම පිනක්ම පිනකුත් වෙනවා කුසලයකුත් වෙනවා. ඇයි කුසල මූලයෙන් හටගත්තේ? ලෞකික කුසලයකින්. හැබැයි සමහර කුසල් තියෙනවා පින් නොවන ඒවා. ඒ තමයි සමති දර්ශනා වැඩිම, විශේෂයෙන් විදර්ශනා වැඩිම පාදක කරගත්තු චතුසත්‍ය සම්මාදිටින් යුක්තව වඩන කුසල අපට ඒකට දක්වන්න පුළුවන්. එතකොට මෙතෙන්දී අර මුල් අවස්ථාවේ සම්මාදිටින් අපට ලැබෙන්නේ අර ධම්මපදයේ මුලින්ම සඳහන් වන ගාථාවලට අනුව මනෝ කුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය ආදී වශයෙන් දැක්වෙන. ඇත්තෙම මට නම් හිතෙන්නේ මේ ගාථා දෙක තමයි බෞද්ධ මනෝවිද්‍යාව කියලා කියන්නේ. මනෝ පුබ්බං මනෝ කියන එකත් මේකේ තියෙනවනේ. මේක තමයි බෞද්ධ මනෝවිද්‍යාව. ඇතැම් විට බෞද්ධ කියලා නොගත්තත් මේක තමයි මනෝවිද්‍යාව කියලා කියන්නේ. එතකොට හිත පිරිසුදු යමක් කළොතින් දුක් විපාක, හිත පිරිසුදු යමක් කළොතින් සැප විපාක. මේක තමයි මනෝවිද්‍යාවේ පදනම වෙන්න ඕන. බෞද්ධ මනෝවිද්‍යාව නොකියුවත් ලෝකේ ඕනම තැනක සයිකොලොජි කියලා දෙයක් තියෙනවා නම් ඒකේ මූලික පදනම මෙන්න මෙතන වෙන්න ඕන. එතකොට මෙන්න මෙතෙනින් අපට ලැබෙන අවබෝධය තුළින් අපට විශ්වාසයක් ඇති වුණොත් මේ කම්මසගත සම්මාදිටි නැමැති දර්ශනෙන් අපට දැක්මක් ඇති වුණොත් අපට ඊළඟට ඇතිවන භාවිතය තමයි දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවය කියපු විදිහට දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා උපරිම මට්ටමින් අපි පාත්තා ගන්නවා. ඇයි අපි පරිත්‍යාගශීලීව මෛත්‍රියෙන් සිල්වන්තව හිටිය පමණට අපට මේ ජීවිතය තුළදීත් සසර ජීවිතයේදීත් ඒකේ සැප විපාක අපට විඳින්න පුළුවන්. අනේ සැපයට අපි කැමැත්තක් දක්වනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මෙන්න මේ කාණ්ඩ අපි විශ්වාසය තියාගත්තනම් එතෙන්ට අපි ශ්‍රද්ධාව ඇති කරගත්තනම් අපි කවුරුවත් කැමති නැහැ හිත පිරිසුදු කරගන්න. හිත පිරිසුදු කරගෙන අපේ හිත නරක කරගත්තොත් බාහිර කෙනාට නෙවෙයික හානිය තියෙන අපටමයි. අපේ මේ ලස්සන හිත පිරිසුදුනොත් අපි කරන දේවල් නරක වෙලා වැරදි වෙලා අපි කරන දේවල් වල ප්‍රතිඵල අපටම නරක විපාක ගෙන දෙනවා. ඉතින් අපට දුක් විඳින වෙන්නේ. ඉතින් මේ ලෝකේ සත්‍යයන් දුක් විඳින කවුරුවත් කැමති නැහැ. අන්නේ නිසා අපි නිතරම හිත පිරිසුදු තියාගෙන මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කරනවා. අන්නේ තෙන්දී අපට ලැබෙන ප්‍රතිඵල තමයි දානෙන් යම්කිසි විදියක සතුටක් ඇති වෙනවා. තමා රකින්න සීලෙන් විශේෂයෙන් ගිහි පිනතුන් හැටියට ඔබ රකින්න පංචශීලය, ස්වාමීන් වහන්සේ විදිහට අප රකින්න සාමණේර සීලය, නැත්නම් උපසමදා සීලය, නැත්නම් චතුසංගර සීලය, මේ සීලයන් ගැන හිතනකොට අපට අපේ ජීවිත ගැන ලොකු සතුටක් ඇති වෙනවා. අනේ සතුටේම තමන් ඉදිරියට යනවා. ඒ විතරක් නෙවෙයි, ඒකත් ඉක්මවල ගිහිපුව අපි මෛත්‍රී වැඩීම තුළින් නැත්නම් කිසියම් සමත භාවනාවක් දිනු කිරීමෙන් අපි අපේ කාමච්ඡන්දාදී නිවරණ අඩුවීම තුළින් තවදුරටත් අපි මේ සතුට ලබා ගන්නවා. අනේ උපරිමය තමයි එක අතකින් රූපාචර ධානයත් අනිත් අතින් අරූපාචර ධානයත් ලබාගෙන ලෞකික වශයෙන් අපට උපරිමයට යන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මේ උපරිමයට පත් වෙච්චන් හිටියා. බුදුදහම තුළ විතරක් නෙවෙයි, එයින් බැහැර දර්ශනවලත් මේ සඳහා මාර්ගය දේශනා කළ තිබුණා. අන්නේ නිසා ඒ සඳහා මාර්ගයක් ලෝකේ තියෙනවා. එතකොට මෙන්න මේ தත්වයට අපිපත් උනත් අපේ යථාර්ථය තමයි මේ දේ අපි කරන්නේත් ආකාසානංචර්තන ආදී අරෝපාචර ධානයක් ලැබුවත් අප ලබන්නේ ආනෙන්ජවි සංඛාර විදිහට ඒක ලැබුණත් ලබන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මෙන්න මේ අවිද්‍යාසහගත ස්වභාවය නිසා. අන්නේ ස්වභාවය නිසාම අපට නැවත සසර ජීවිතයේදී ජාතිපත්‍ය ජරා මරණං ශෝක පරිදේව කියන මේ දුකෙන් අපට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ දුක තුළම අපි ඉන්නේ. අන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝක යථාර්ථයක් ධර්මයක් අහන්නට අවශ්‍ය වෙන්නේ ඒ දහම දේශනා කරන ශාස්ත්‍රවරයෙක්ගේ අවශ්‍යතාවය ලෝකෙට තියෙන්නේ කාරණා තුනක් නිසා. භාගතුන් වහන්සේ තව ධම සූත්‍රයේ දේශනා කළා මහලු වීම, මරණය, උපත, ජරා, මරණ, ජාති. මෙන්න මේ කාරණා තුනක් නිසා තමයි ශාස්ත්‍රවරයෙක් ලෝකෙට අවශ්‍ය වෙන්නේ, ඒ ශාස්ත්‍රවරයෙක් දේශනා කරන ධර්මයත් ලෝකෙට අවශ්‍ය වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ තුන ඉක්මවල යන දර්ශනයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒක තමයි අර දර්ශනීය දෙවෙනි කොටස, සම්මාදිටියේ දෙවෙනි කොටස. ඒ තමයි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන කාරණය. මෙන්න මේකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුබ්බිය අනුනුසුතිසු ධම්මේසු කියලා. මෙන්න මේකට තමයි බුදුහමන දේශනා කළේ පටිසෝත ගාමින් නිපුණං දුද්දසං අනුන් කියලා. මෙන්න මෙතෙන්ට එහෙම සඳහායි විශේෂයෙන් බුදුහාමුදුරු අනුශාසනා කළේ. එතකොට එතෙන්ට එන්න කලින් තියෙන තත්ත්වයන් වලදී අර කම්මසකතා සම්මාදිටිය දිනුනත් සාමාන්‍ය කෙනෙකුටවත් කර්මය ගැනවත් සම්පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් අපි අහලා තියෙනවා චුල්ලකම්මිබංග සූත්‍රයේ කර්මය ගැන පැහැදිලි විස්තරයක් දක්වනවා. නමුත් ඊටත් වඩා වැදගත් සූත්‍රයක් තියෙනවා මහාකම්මිබංග සූත්‍රය කියලා. ඒ මහාකම්මිබංග සූත්‍රයේ දැක්වෙන්නේ අභිඥාලාභී සමහර අය චුතූපපාත ඥාන, පුබ්බේ නිවන් සානුසති ඥාන ආදී මේ අභිඥා ලබන ඇතැම් අන්‍ය ශාසන අය අභිඥා ලැබුවත් ඔවුන් කර්මය ගැන වැරදි මතවාදවලට එනවා කියලා. ඒකට හේතුව තමයි එතන කර්මීය කොටස් හතරකින් දක්වලා තියෙනවා. අකුසල කළ දුගතිගාමි වෙන අය ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අකුසල කළා සුගතිගාමි වෙන අයත් ඉන්නවා. ඒ වගේම කුසල කළා සුගතිගාමි වෙන අයත් ඉන්නවා. කුසල කරලා දුගතිගාමි වෙන අයත් ඉන්නවා. මෙන්න මේක එක කොටසක් විතරක් දැකේ නැතමිට අවිඥාලාභී කෙනෙක් ඒ කොටස විතරක් හරිය කියලා ඉද මේව සත්‍යං මෝග මඤ්ඤං කියන මෙන්න මේ වැරදි මතවාදයට එනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මම ඒ වැරදි මතවාදයට එන්නේ නැහැ කියලා. ඇයි ඒ? මට මහා කම්ම විභංගයේ ඥානය තියෙනවා කියලා. මෙන්න මේක ඊටාම වැදගත් ප්‍රකාශයක්. අපි ඇතැමිට කියනවා කර්මය ගැන අනිත් ආගම්වලත් කියනවා. ඒ නිසා කර්මය ගැන කියද්දී අපි කවුරුත් සමානයි කියලා අපිට හිතෙනව නේද? නමුත් අන්න එහෙම අය විශේෂයෙන් මෙන්න මේ මහා කම්ම විභංග සූත්‍රයේ මෙන්න මේ ප්‍රකාශය සහ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි අභිඥාලාභී කෙනෙකුටත් කර්මය ගැන තියෙන අවබෝධයේ තියෙන වැරදි ස්ථාන අපට තේරුම් ගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ කිසි විටක මෙන්න මේ වැරදි මතවාද වලට එන්නේ නැහැ. උන්වහන්සේට පුළුල් නුවණක් මේ ගැන තිබුණා. කර්ම විෂය කියන එක අචින්තනීය විෂයක්. ඒක සාමාන්‍ය කෙනෙකුට ආරි ශ්‍රාවකයෙකුටවත් එය සපුරා දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒක බුද්ධ විෂය වගේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණක් විෂය වන අචින්තනීය විෂයක් විදිහටයි දක්වන්නේ. නමුත් අපි යම්කිසි විදියක කර්මය ගැන දැනුමක් ඇති කරගන්නට ඕන. ඒ නිසා තමයි කම්මස්ස කෝමහි කම්මදායාදෝ කියන එක නිතර මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ වුණත් අපි දැනගත යුතු දෙයක් තමයි කර්මය ගැන සම්පූර්ණම අවබෝධයක් අපට ලබන්න බැරි බව. ඒක ඉතාම පුළුල් විෂයක්. ඒක බුදුවරයෙකුට පමණක් විෂය වූ විශේෂේත්‍රයක් බව අප දැනගන්නට ඕන. එතකොට අප මේ සාකච්ඡා කරන්නේ අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය පාදකව. දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ විශේෂයෙන්ම දුකේ හට ගැනීම හා නිරෝධය ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ගණනාවක තියෙන කාරණයක් තමයි මහණෙනි මම අතීතයේ දැනුත් කරුණු දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්න කියලා. මොකද ඒ කාරණා දෙක ඒ තමයි දුකත් දුකෙන් නිදහස් වීමත් විතරයි කියලා. අන්නේ දුක කියන්නේ මොකද්ද කියලා සූත්‍රවල විස්තර කරලා තියෙනවා. ඒ තමයි අවිජ්ජාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥානං, විඥානපච්චය නාම රූපං කියන මෙන්න මේ පටිසම්පාදේ අනුපූර්ව ක්‍රමයේ උන්වහන්සේ දුක් සමුදය නැත්නම් දුක විදියට දේශනා කරා. එතකොට මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේගේ එක ප්‍රධාන දේශනාවක් උනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුකෙන් නිදහස් වීම, දුක නිරෝධය. මොකද දුක නිරෝධය කියලා කියන්නේ? අවිජ්ජහයත්වේ වාසය සිවිරාග නිරෝධහ සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ කියන මෙන්න මේ පටිසම්පාද චක්‍රයෙන් සපුරා නිදහස් වෙන මාවත. අන්නෙහි ප්‍රතිඵල විදියට ජාති නිරෝධා, ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනසු පායාසා නිරුද්ධන්දී කියන මට්ටමට අපිට පත් වෙන පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ දර්ශනීය මුලදී සුතමේ ඥානෙ විදිහට ලබා ගන්නට ඕන. ඒක නැවත නැවත චින්තාමය ප්‍රඥා විදිහට දිනු කරන්නට ඕන. භාවනාවේ ප්‍රඥා විදිහට සමති දර්ශනා වඩමින් දිනු කරන්නට ඕන. එතකොට මෙන්න මේ දෙකම තමයි හතරක් විදිහට චතුරාර්ය සත්‍ය විදිහට තියෙන්නේ. දුක සමුදය කියන එක දුකේ කියන එක දුකයි දුක සමුදය විදිහට දෙකකට බෙදෙනවා. ඊළඟට දුක්ඛ නිරෝධය සහ නිරෝධ ගාමිනී පටිපදාව කියලා මේ විදිහට හතරකට බෙදෙනවා. එතකොට මෙන්න මේ හතර තමයි බොහෝ සූත්‍රවල දැක්වෙන මූලික පදනම. හැබැයි අපි මෙහිදී දැනගත යුතු කාරණයක් තියෙනවා. යම්කිසි දේශනාවක් අපි අහනකොට, දේශනාවක් කියවනකොට අපට තියෙන්න ඕන දේ තමයි, දැනුම තමයි මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ. මෙලොව දියුණුව ගැන විස්තර කරන සූත්‍රයක්ද මේක? නැත්නම් පරලොව සුගතිය විස්තර කරන සූත්‍රයක්ද? එහෙම නැත්නම් මේක ඍජුවම නිවන සඳහා දේශනා කරන සූත්‍රයක්ද? ඇතැමිට පරලොව සුගතියත් නිවනත් දෙකම එකම සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒ අතර අප දැනුවත් යුතු කාරණයක් තමයි නිවන ගැන දේශනා කරනවා නම් චතුරාර්ය සත්‍යය දේශනා කරන්නේ ඒ චතුරාර්ය සත්‍යයේ හතරම දේශනා කරලා තියෙනවද, නැත්තම් තුනක්ද දේශනා කළ තියෙන්නේ, දෙකක්ද දේශනා කළ තියෙන්නේ, එකක්ද දේශනා කළ තියෙන්නේ කියන එක ගැන අපට නුවණක් තියෙනට ඕන. මෙන්න මේක අපට තියෙනවන කුසලතාවය. දැන් අපි ගමු ජටා සූත්‍රයේ. සීලේ පතිට්ඨාය නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන්. දැන් මේ පාඩේ කියවෙනකොටම අපට එන්නට ඕන මේ කියන්නේ මොන සත්‍යද කියලා. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍යයේ ලක්ෂණ හතරක් තියෙනවා. ඒ තමයි දුක්ඛ සත්‍යං පරිඤ්ඤයං, සමුදය සත්‍යං පහතබ්බං, නිරෝධ සත්‍යං සච්චඛතබ්බං, මග්ග සත්‍යං භවයතබ්බං. එතකොට මෙන්න මේ වචන හතර මොනවද? පරිඤ්ඤය, ඒ වගේම පහතබ්බ, සච්චඛතබ්බ, භවයතබ්බ. මෙන්න මේ වචන හතරෙන් තමයි අපි බලාගන්නේ මේක කොමන සත්‍යද කියලා. එතකොට සූත්‍ර දන මොලත් අපිට මේක දැක ගන්න පුළුවන්. එතකොට සමහර තැනක කියනවා රූපයේ පිරිසිදු දැනගන්න කියලා. සමහර තැනක කියනවා රූපයේ ප්‍රහිණ කරන්න කියලා. ඒ වගේම සංඥාව ගත්තොත් සමහර තැනගේ සංඥා මිරිගුවක් වගේ සංඥාව දුරු කරන්න කියලා තියෙනවා. සමහර තැනක සංඥා වඩන්න කියලා තියෙනවා. ගිරිමානන් සූත්‍රයේ දස සංඥා. එක තැනක හිත පිරිසින් දැනගන්න කියලා තියෙනවා. එක තැනක හිත වඩන කියලා තියෙනවා චිත්තම් පඤ්ඤංච භාවයන් කියලා. ඒ වගේම සමහර තැන්වල හිත මිරිගුවක් වගේ කියලා තියෙනවා. මායූපමංච විඥානං විඥා මායාවක් වගේ කියලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕන මේ විඥානය නැත්තම් මේ චිත්තය කොයි අවස්ථාවේ කියන එකක්ද මේ කියලා. මෙන්න මේක තමයි අපට තියෙන ඕන කුසලතාවය. දැන් කවුරු හරි කෙනෙක් අපෙන් ඇහුවා සංඥාව කියන්නේ මොකද්ද? නැත්තම් සංඛාර කියන්නේ මොකද්ද කියලා ඇහුවොතින් අපිට එකපාරම උත්තරයක් දෙන්න බෑ ඒක. ඒක ඒකංශ ව්‍යාකරණයෙන් උත්තරයක් දෙන්න බෑ ඒක. ඒක පටිපුච්ඡා ව්‍යාකරණයෙන් ඕන අපි උත්තර දෙන්න. අපි දැනගන්න ඕනේ මේක මේ විපාක මට්ටමෙන්ද මේ අහන්නේ? නව කෙලස් මට්ටමෙන් අර අවිජ්ජා පත්‍ය සංඛාර කියන එකේ තියෙන කොටසක් විදිහටද මේ අහන්නේ? නැත්තම් මාර්ගය වඩනකොට විදර්ශනා තුල තියෙන එකක් විදිහටද මේ අහන්නේ කියලා අපි දැනගන්න ඕනේ. එහෙම නැතුනොත් ඉතින් අපිට වරදිනවා. මෙන්න මෙතෙන්ට අපට විශේෂ කුසලතාවයක් තියෙනට ඕන. අන්නේ කුසලතාවය ඇති කරගන්න නම් විශේෂයෙන් බුදුදහමේ දර්ශනය සඳහන් කරද්දී ඒක චතුරාර්ය සත්‍යයත් ඒක පටිච්චසමුප්පාදයත් ඒක ස්කන්ධ පංචකයත් එක්ක එකට බද්ධ වෙන්නට ඕන. ඒක අපට මහා හත්තිපදෝපන සූත්‍රයේ ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා. මේ තුනේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය දක්වනවා. ඒතර කිසියම් කෙනෙක් චතුරාර්ය සත්‍ය තේරුම් ගත්ත කියන්නේ ਉਹ පංචස්කන්ධයත් තේරුම් ගත්ත වෙනවා, පටිච්චසමුප්පාදයත් තේරුම් ගත්ත වෙනවා. යම් කිසි කෙනෙක් පටිච්චසමුප්පාදය තේරුම් ගත්ත කියන්නේ අනිත් කාරණා දෙක තේරුම් ගත්ත වෙනවා. යම් කිසි කෙනෙක් පංචස්කන්ධය නැත්නම් පංචස්කන්ධය තේරුම් ගත්ත කියන්නේ ਉਹ අනිත් කාරණා දෙක තේරුම් ගත්ත වෙනවා. ඒ විතරක් නෙමෙයි තුනම තේරුම් ගත්ත කෙනා ඊළඟට ඔහුට මාර්ගය පැනවෙන්නට ඕන. ඒ තමයි අරිෂ්ණිග මාර්ගය නැත්නම් සමති දර්ශනා නැත්නම් කෙටියෙන් කියනවා නම් සතිපට්ඨාන ඔහුට පැනවෙන්නට ඕන. මෙන්න මේ තුල අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් අපිට දැක ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතෙන්දී සාමාන්‍යයෙන් අපි දුක්ඛ සත්‍ය කියලා කියනකොට ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ ආදී වශයෙන් කරුණ සඳහන් වෙනවා. ඒ අපිට සාමාන්‍ය ලෝකෙ තුල දැක ගන්න පුළුවන්. සැබවින්ම මේ දේ බුදුහාර අවබෝධ කරගatti බුදු වෙන අවස්ථාවේ නෙවෙයි. ජරාව, ව්‍යාධි, මරණ කියන එක බුදුහාරස්ස අවබෝධ කරගත්තේ ගිහිගෙන ඉක්මනට කලින්. චන්නැමතියත් එක්ක යනකොට මේව තේරුම් ගත්තා. අන්නේව දැනගෙන හිටපු බෝසතාණන් වහන්සේ තමයි සම්බුද්ධත්වයට පත් වෙලා ඊළඟට දේශනා කළේ මම පෙර නොයසු විරු ධම්මසක් ලබා ගත්තේ කියලා. පොබේ අනුනුසුතේ සුදම්මේසු කියලා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් සංකේතේන පංචපාදන කන්දා දුක්ඛ කියන එකද බුදුහාමරට අවබෝධුනේ කියලා. හැබැයිනම පංචවංශකන්දේ කියන එකත් අර ජරා මරණ ආදී ඒ දුකටම සම්බන්ධ ඊට ආසන්න වෙන කාරණයක්. හැබැයි අර මුල් කාණ්ඩ වල යම් සිද්දයක ගැඹුරක් තියෙනවා. හැබැයි මේටත් වඩා ඊටාම සියුම් කාරණයක් තවත් යනකදී අපට මුණ ගැහෙනවා. ඒ තමයි යමක ප්‍රකරණයේ සත්‍යයමකේ තවත් මේ දුක්ඛ සත්‍යයට අදාළ ඊටාම සියුම් කාරණයක් පැහැදිලි වෙනවා. මෙන්න මේක පැහැදිලිවීමත් එක්ක අපට හුඟක් ප්‍රශ්න निराකරණය කරගන්නත් පුළුවන්. අපට හරියට මේක තේරුණා නම් සහ ඒ ගැන අප බුදුදහමට එකඟ ප්‍රකාශයක් කියලා අපට යම් කිසි මානකයක් හරි හැඟීමක් ආවොත් ඒත් එක්ක අපට ලොකු ප්‍රශ්න ටිකක් අපේ ජීවිතයේ තියෙන ධර්මය ගැන තියෙන ප්‍රශ්න විසඳිලා යනවා. එතෙන්දී විශේෂ ප්‍රකාශයක් කරනවා දුක්ඛ ආර්ය සත්‍ය කියන එක. අනේ සත්‍ය යමකේදී මේ චතුරාර්ය සත්‍ය හැම එකක්ම දෙක බැගින් විස්තර කරනවා. දුකයි දුක්ඛ සත්‍යයි, සමුදයයි සමුදය සත්‍යයි, නිරෝධයයි නිරෝධ සත්‍යයි, මාර්ගය මාර්ග සත්‍යය කියලා. එහෙනම් අපි හතරම අපට විස්තර කරන තරම් කාලයක් නෑ. අපි මුල් එක විතරක් දැන්ට විස්තර කරලා බලමු. ඒ තමයි දුක දුක සත්‍යයත් කියන දෙකේ වෙනස. එතන ඉතාම වැදගත් ප්‍රකාශයක් කරනවා. කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං. කායික දුකත් චේතසික දුකත් හැර යමක් වෙනවා නම් අන්න ඒක දුක සත්‍යයි කියලා. ඊළඟට තවත් ප්‍රකාශයක් ආසන්නෙම තියෙනවා. කායිකන් දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක සච්ඡංච කියලා. එතකොට කායික දුක චේතසික දුක දුක කියලාත් කියනවා දුක සත්‍ය කියලාත් කියනවා. ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරපු විදිහට. එතකොට ඒක දුක් කාය සත්‍ය විදිහට කියන්නේ. හැබැයි ඒක සාමාන්‍ය ලෝකේ දුකක් විදිහට විස්තර කරනවා. එතකොට කායික දුකකුත් චේතසික දුකකුත් නොවන දෙයක් ඊටත් හැර දෙයක් තියෙනවා. අන්න ඒකටයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මෙන්න මේක කෙනෙකුට හිතලවත් සිහිනකින්වත් හිතාගන්න බැරි දෙයක් මේක. මෙන්න මෙතෙන්ට තමයි පුබ්බේ අනනුසුතිසු ධම්මේසු කියලා කියන්නේ. මෙන්න මේකට තමයි පටිසෝතගාමි නිපුණං කියලා කියන්නේ. අපි හිතන් ඉන්නේ ඕනම දුකක් විඳිනවා නම් ඒක එක්ක කායික දුකක් වෙනවා නැත්නම් මානසික දුකක් වෙනවනි කියලා තමයි අපි හිතන් ඉන්නේ. නමුත් බුදුදහම තුලින් විශේෂ ප්‍රකාශයක් කරනවා කායික දුකක්වත් චේතසික දුකක්වත් නොවන යම්කිසි දෙයක් තියෙනවා අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා. ඒ වගේම දේශනා කරනවා කායික දුක චේතසික දුකක් කියන එක දුකකුත් වෙනවා දුක්ඛ සත්‍යකුත් වෙනවා කියලා. දැන් අපි බලමු මේ දෙකේ වෙනස මොකක්ද කියලා. එතකොට මේ මුලින් සඳහන් කරන දේ තමයි කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියන කාරණේදී දුක්ඛං කියලා කියනවා. එතකොට කායික දුකත් චේතසික දුකත් නොවන යමක් වෙනවා නම් ඒක දුක්ඛ සත්‍ය ඒක දුකක් නෙවෙයි කියලා කියනවා. ඒ තමයි ඇහැට රූපයක් පතිත වෙන මුල් අවස්ථාව. ඒක උපේක්ෂා සංගත අවස්ථාවක් විදිහට සැලකන්නේ. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක විපාක මාත්‍රයක් විතරයි. ඒ මුල් අවස්ථාවේදී අපට ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප කියලා ඒකේ මුල් ප්‍රාථමික අවස්ථාවේ දැනුම විතරයි ලැබෙන්නේ. ඒක ඉතාම ක්ෂණිකව ලැබිලා ඒක නිරුද්ධ වෙනවා. අපි ඒක තීරුම් ගන්නකොට තීරුම් ගන්නේ මනෝවිඥාණයෙන්. සබ්බේ ධම්මා මනෝවිඥාන ධාතුය විඤ්ඤාය කියපු විදිහට. ඒතොර අපි මනෝවිඥාණයෙන් ඒක තීරුම් ගන්න විතරක් නෙවෙයි මනෝවිඥාණයෙන් තීරුම් ගන්න අවස්ථාවේදී අර මුල් විපාක මට්ටමේ ස්කන්ධ ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ පාදක කරගෙන ඇතිවන සංඥා වේදනා දෙක මන ආයතනෙන් සිහි කිරීම වශයෙන් තමයි මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාව තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය සූත්‍රවල තියෙනවා චක්කු විඥාණය දැනගත්තා කියලා කියනවා. සෝත විඥාණයෙන් අසහා දැනගන්න කියලා කියනවා. ඒ සාමාන්‍ය ප්‍රකාශයක් ඒ කරන්නේ. නමුත් ගැඹුරට ගියාට පස්සේ පේන එකක් තමයි මෙහෙම දේශනා කරලා තියෙන්නේ සාමාන්‍ය පෘථග්ජන ලෝකයා නැත්තම් සාමාන්‍ය තවදුරටත් ලෝකයේ තුල ඉන්න සත්‍යය හිතන් ඉන්නේ චක්කු විඥාණයෙන් මේ තේරුම් ගන්න කියලා. අන්න ඔහුට ගැළපෙන විදිහට තමයි මේ චක්කු විඥාණය තේරුම් ගන්නවා කියලා මේ කියන්නේ. නමුත් ගැඹුරින් මේක විස්තර කරලා තියෙනවා විශේෂයෙන් ඥාන විභංගයේදී න පංචහි විඥානේ හි කිංච ධම්මං පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාත මත්තා කියලා. පංච විඥාණයෙන් කිසිම දෙයක් දැනගන්න බෑ අරමුණට ඉන්ද්‍රියට අරමුණ පතිත වීම විතරයි කියලා. ඒ පතිත වීම තුලින් ඇතිවන සාමාන්‍ය වර්ණ රූපය අපි දැක ගන්නවා, ශබ්ද රූපය අහ ගන්නවා. හැබැයි ඒක දැනගන්නේ නිතරම දැනගන්නේ මනෝවිඥාණයෙන්. මනෝවිඥාණයෙන් දැනගන්නකොට ඊට අදාළ වූ ඊට පාදක වූ මුල් ස්කන්ධ ටික නිරුද්ධ වෙලා තියෙනවා. ତେଣୁ මෙන්න මේ මුල් අවස්ථාවට තමයි දුක සත්‍ය කියලා කියන්නේ. මේ දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා නෑ බුදුදහමේ. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං. දුක්ඛ සත්‍ය දුරු කරන්න රහතන් වහන්සේටවත් පුළුවන් කමක් නෑ. දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා නෑ. දුක්ඛ සත්‍ය දුරු කරන්න කියපුවා එකල හිටියා. ඉන්ද්‍රමාන සූත්‍රයේ කෑ කියන්නේ අර පාරසාරිය බ්‍රාහ්මණය ඔහුගේ ශ්‍රාවකයට ඔහුගේ ශිෂ්‍යයාට උත්තර මානවකයට කියන්නේ ඇසෙන් රූප නොදක ඉන්න කනේ ශබ්ද නාහින කියලා. අන්න ඔවුන් තමයි සඳහන් කරන්නේ මොකද්ද මෙන්න මේ දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා. නමුත් බුදුදහම කියන්නේ එහෙම වුණා නම් උපතින් අන්ධයි උපතින් බිහිරයි භාවිතින් දෙරි පුද්ගලයන් නෙවෙයිද කියලා ප්‍රශ්න කරනවා. දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා නෑ දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං. එතකොට මුල් මට්ටමේ ස්කන්ධ පංචකය ඒක දුරු කළ යුතු දෙයක් නෙවෙයි ඒක පිරිසිදු දැනගත් දෙයක්. ඒක පිරිසිදු දැනගත් ප්‍රමාණයට සමුදය සත්‍ය ප්‍රහිණ වෙනවා. නිරෝධ සත්‍ය සාක්ෂාත් වෙනවා. මාර්ග සත්‍ය ගමන් කළා වෙනවා. එතකොට කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් එහෙනම් මේක දුකක් නොවෙනවනම් ඇයි එහෙනම් ඒකට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ කියලා. ඕනම කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් කරන්න පුළුවන්. නමුත් අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මෙතන දුක්ඛ සත්‍ය කියලා කියන්නේ දුක විඳින නිසා නෙවෙයි. ඒක සත්‍යයක් විදිහට මේ කියන්නේ. එහෙම වචන බුදුදහම තුල අපට දැක ගන්න පුළුවන්. බුදුදහමේ නොඑක් තැන්වල කියන්නේ දෘෂ්ටි දුරු කරන්න කියලා. අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි කියලා දිට්ඨි දුරු කිරීම සඳහායි බුදුදහම තුල ධර්ම දේශනා කරලා තියෙන්නේ. හැබැයි එහෙම භාවිත කරන දිට්ඨි කියන පදයම සම්මා දිට්ඨියට ප්‍රඥාවටත් භාවිත කරලා තියෙනවා. දිට්ඨි සම්පදාව, දිට්ඨි සම්පන්න බව, සම්මා දිට්ඨිය. බලන්න මේ වගේ තැන්වල දිට්ඨිය තියෙනවනේ. ඒතර මෙතන මේ දිට්ඨිය කියලා කියන්නේ අර දුරු කරන දිට්ඨියකට නෙවෙයි. ප්‍රඥාවට ඥානෙට යොදවපු පරයය වචනයක් විදිහටයි මේ දිට්ඨි කියන පදනේ මේ තැන්වල තියෙන්නේ. අන්න ඒ වගේ පද වචන බුදුදහම තුල අපිට දැක ගන්න පුළුවන්. දැන් අත්ත කියන එක. අත්ත කියන එක කියන්නේ සාමාන්‍ය කියන්නේ ආත්මය කියන පදයට. ආත්මය රූපං න අතතෝ සමනුපස්සති ආදි වශයෙන් කියන්නේ. එතකොට එතන ආත්මවාදය නැත්තම් සක්කාය දිට්ඨියට ආසන වචනයක් විදිහට සඳහන් කරනවා. හැබැයි ඒ අත්ත කියන පදයම සිතටත් පාවිච්චි කරලා තියෙනවා. අත දීපාදයක විදිහට අත්ත සරණ අනාඤ්ඤ සරණ. එතන සිත සඳහා තමයි නැත්තම් තමා කියන එකයි එතන අත්තානං උපමං කත්තා වගේ තැන්වල තමා නැත්තම් තමන්ගේ ජීවිතේ ආදී සඳහාත් අත්ති කියන පදේ භාවිත කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපි පද ගැන අවබෝධය ලබද්දී අපි එක තැනකට පමණක් පදයක් තුල වචනයක් තුල කොටු වෙන්නේ නැහැ. අපි නිතර මේ සන්දර්භය බලලා තමයි ඒක අපි තේරුම් ගන්නට ඕන. එහෙම නැත්තම් අපිට වරදිනවා. අපි කොච්චර ව්‍යාකරණ දැනගත්තත් අපි වචනය භාවිත කරපු සන්දර්භය අපි දැන නොගත්තොත් අපිට වරදිනවා. එනිසා පද විග්‍රහය වගේම ඊයේ භාවිත කරපු සන්දර්භය ගැන අපට කිසියම් විදිහක දැනුමක් තියෙන්නට ඕන. එතකොට මේ දුක්ඛ කියන පදයත් අපි මේක වෙනත් භාෂාවකට පරිවර්තනය කරන් ගියහම තමයි ගැටලුව ඇති වෙන්නේ. දැන් බුදුදහමේ කියන්නේ මේ දුක්ඛ කියන එක වෙනත් භාෂාවකට වැඩි දෙයක් තමයි සිංහල භාෂාවකට මේක පරිවර්තනය කරන එක සරල නැහැ. මේ දුක්ඛ කියන එකට දුක්ඛ සත්‍ය කියලාම තමයි කියන්න තියෙන්නේ. දැන් නිර්වාණ, කර්ම, භාවනා වගේ පද භාවිත කරන වගේම අපිට මේ පදෙම තමයි භාවිත කරන්න වෙන්නේ. භාවිත කරන අපිට ඒක ගැන විස්තර කරන එක විතරයි කරන් තියෙන්නේ. අනිත් දේ තමයි මේකේ සැබෑ අර්ථය ලෝකෙට ගියොතින් බුදුදහම ගැන තියෙන මේ අසුභවාදී ආකල්පය දෙහිම දුරු කළා අපට සැබෑ ලෙසම බොහෝ දෙනෙක් මේ බුදුදහමේ අවබෝධය කරා රැගෙන එනටත් මේ අවබෝධයම අපට හේතු වෙනවා. එතකොට ඇත්තටම දුක සත්‍ය කියන්නේ මේ දුකක්ම නෙවෙයි කියන එක අපි පැහැදිලි කළ දෙන්නට ඕන. මෙන්න මේකම තමයි අර පකති පරිසුද්ධ මෙදං චිත්තං නැත්තම් පබස්සර මෙදං බික්කවේ චිත්තං කියලා අර විපාක මට්ටමේ විඥානය විස්තර කරන තැන්වලත් මේ හිතේ තියෙන පිරිසුදු භාවය විස්තර කරන්නේ. හිත පිරිසුදු නම් එතන දුකක් සැපක් තියෙන බෑ. අන්න එතෙන්දි තමයි ඒ වින්දනීය දෙයක් නෙවෙයි එතන තියෙන්නේ. ඒක අවබෝධාත්මක දෙයක්, විපාක මට්ටමේ දෙයක්. අන්න ඒක විවහාර කරන තමයි මේ දුක සත්‍ය කියන පදේ භාවිත කරලා තියෙන්නේ. හැබැයි අපි එකක් තේරුම් ගන්න ඕන, සාමාන්‍ය ලෝකෙ විඳින කායික මානසික දුකක් තියෙනවා නම් ලෙඩවේ, මහලුවේ, මරණ ආදී විතරක් නෙවෙයි ප්‍රියවේ ප්‍රයෝග දුක්ඛ, දෝමනස්ස, උපායාස මේ සියල්ලක්මත් දුක්ඛ සත්‍ය තුල කැටි කරන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? ඒ දුකටත් පාදක උනේ මේ දුක සත්‍යමයි. අර මුලින් ඇතිවෙච්ච ස්කන්ධ පංචකය අපි අවිද්‍යාසගතව ගන්නවත් එක්කම ඒක සක්කාය වෙනවා. ඒක පංචපාද ස්කන්ධය බවට පත් වෙනවා. එතන මේ සක්කාය දුරු කරන මාර්ගය තමයි අරිෂ්ණීය මාර්ගය කියලා කියන්නේ. එතන රහතන් වහන්සේ හැර අනිත් හැම දෙයක් කෙනෙකුට තුලටම උන්ගේ ජීවිතයට මේ විපාක මට්ටම ස්කන්ධ දෙක එන්නේ සක්කාය විදියට, පංචපාද ස්කන්ධය විදියට. ඒක අපිට විතරක් නෙවෙයි අනාගාමි උත්තමයන්ගේ ජීවිතවලත් ලක්ෂණයක. නමුත් උන්ගේ ස්වභාවය වුණර මුලා වෙන ගතියේ ස්වභාවය අඩුවීම සහ උන් දුරු කරපු සංයෝජනවල තියෙන ප්‍රතිලාභය තමයි වොන්ට තියෙන විශේෂත්වය. එතකොට මෙන්න මේ අවබෝධයත් එක්ක තමයි සම්පූර්ණ බුදුදහම තුළ මේ දර්ශනේ විසිරලා යන්නේ, මිහිදලා යන්නේ. එතකොට දුකත් දුක්ඛ සත්‍යයත් මේ දෙකේ වෙනස අපි නැවත නැවතත් මේක එක විට ඇතැමිට මුල් පාර හපු කෙනෙකුට නොතේරෙන්න පුළුවන්. හැබැයි අපට මේ නොතේරෙන තැනම තමයි අපි වඩාත්ම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මේ සඳහා තියෙන ප්‍රධානතම අනුශාසනා විදියට අපට එකක් යමක ප්‍රකරණ සත්‍යමකය, ඒ වගේම පටිසම්භිදා මාගේ චර්යානාත් ඥානය, විභංග ප්‍රකරණේ ඥාන විභංගය කියන මෙන්න මේ අවස්ථාවල තියෙන විස්තර ටික අපි දැනගන්නට ඕන. ඒක දැනගත්තු ප්‍රමාණයට අපට මෙන්න මෙතන ගැන ශ්‍රද්ධාවක් ඇති වෙන්නට ඕන. මොකද අපි මේ වෙලාවේ ඇහැට රූපයක් දකිනවා නම් ඒ දකින රූපය අපේ තේරුම් ගන්න අවස්ථාව මනෝ විඥානයේ කියන අවස්ථාව. හැබැයි රූපයක් නැහැ කියලා කියන්නේ නැහැ. රූපේ ඊට මොහොතට කලින් උපකාරී වෙච්ච රූපය තමයි මේකට හේතුනේ. හැබැයි ඒ රූපය මේ මොහොතේ නිරුද්ධ වෙලා තියෙන්නේ මේ මොහොතේ තමා තේරුම් ගන්නේ මනෝ විඥානයේ කියන කාරණය. එතකොට මෙන්න මෙතෙන්ට තමයි අපි ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. මෙන්න මෙතෙන්ට තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක්, මෙන්න මේ දේ ඇති වෙලා අපි එක තේරුම් ගන්න මොහොත තමයි ඇත්තටම අපි එක විඳිනවා කියලා කියන්නේ. මේ විඳින අවස්ථාව කියන්නේ චක්කු විඥානයවත් සෝත විඥානයවත් නෙවෙයි. ඇත්තට මේ තේරුම් ගන්න අවස්ථාව තමයි මනෝ විඥාන අවස්ථාව. ඒ මනෝ විඥාන අවස්ථාව වන විට ඊට පාදක වෙච්ච ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥාව, රූප සංචේතනා කියන මෙන්න මේ විපාක මට්ටම් ස්කන්ධ ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං කියන මේ මට්ටමෙන් තමන් තේරුම් ගන්නේ සහ මේ අවබෝධයට නාවතින් තමන් බාහිර රූපය තුල හිත බැසගෙන අර අවිජ්ජා පත්‍ය සංඛාරා කියන චක්‍රයේ ගිහිල්ලා ජාති පත්‍ය ජරා මරණං කරා යනවා. ඒකෙන් නිදහස් වෙන්න නම් මෙන්න මේ නිරුද්ධ වෙච්ච රූපයේ තමයි මේ තේරුම් ගන්නේ මනෝවිඥාණය සහ ඒ තේරුම් ගන්න මනෝවිඥාණයත් තත්ත විපස්සති එතනම විපස්සනා කරන්නට ඕන. අන්නේ විපස්සනා කරන අවස්ථාව තමයි ඇත්තටම පච්චුප්පන්න කියලා කියන්නේ. අපේ ගුරුතුමෙක් කියනවා, එතුමා සමග පහුගිය දවස්වල අපි කතා කරන වෙලාවෙත් එතුමා සමග සාකච්ඡා කරපු කරුණුත් අපට හුඟා ප්‍රයෝජනවත් වුණ මේ සඳහා. ඉතින් ඇත්තටම අපි වර්තමානයේ සාමාන්‍යයෙන් අතීත අනාගත කියලා වර්තමානයේ කියලා තවත් කාරණයක් කියනවා. වර්තමාන කියලා අපි අද විවහාර කළාට බුදුදහම තුලිය සඳහා භාවිත කළ තියෙන එක්ක මජ්ජේ කියලා නැත්නම් පච්චුප්පන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේ හේතුඵල දහම දකින අවස්ථාව තමයි ඇත්තටම අප ජීවත් වූ අවස්ථාව. සාමාන්‍යයෙන් අපි වර්තමානයේ කියලා කියන්නේ ඉස්සරහා තියෙන රූපය බලාගෙන සබ්දහල මේ ඉන අවස්ථාවනේ. ඒක සමුදි සත්‍ය විදිහට ගන්න පුළුවන්. ඇත්තටම සැබවින්ම බුදුදහම තුල පච්චුප්පන්න කියලා කියන්නේ මෙන්න මේ හේතුඵල ධම සිද්ධාන්තයේ දකින වෙලාව හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වන මේ අත්දැකීම දකින අවස්ථාව තමයි සැබෑ ලෙසම මේ මොහොතේ ජීවත් වීම කියලා කියන්නේ. ඒක අතීතයේ නිරෝධ වෙච්ච එකක් දැක්කත් ගැටලුවක් නැහැ. අනාගතේ හටගන්න තියෙන දෙයක් නෝනින් දැක්කත් කමක් නැහැ. තමන් හේතුඵල ධම දකිමින් නම් ඉන්නේ තමන් පච්චුප්පන්නවය කාලය ගත කරන්. තමන් ඒ මොහොතේ දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. තමන්ට ඒගෙන සතුටටපත් වෙන්න පුළුවන්. මෙන්න මේ පච්චුප්පන්න අවස්ථාවේහි කාලය ගත කිරීම වැඩ කිරීම තමයි මෙලව උපන් නොනැති කෙනෙකුට තියෙන දක්ෂතාවය. අන්න ඒක තමයි භාවිතය කියලා කියන්නේ. අන්න ඒක තමයි බුදුදහමේ භාවිතය. මොකද්ද ඒ භාවිතය? මේක සාක්ෂාත් කරගන්න නම් අපි උපරිම ලෙස සතිපට්ඨානය තුළ වාසය කරන්න ඕන. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ කරුණු හතර තුල උපරිම ලෙස සිහි පිහිටවා ගන්නට ඕන. එතෙන්දී සතිපට්ඨානියත් සතිපට්ඨාන භාවනාවත් කියන කාරණා දෙකේ වෙනස මැනවින් දැනගන්නට ඕන. නැත්තම් අපිට මේක පැහැදිලි වෙන්නේ නැහැ. ඊය සඳහා වැදගත්ම සූත්‍රයක් තමයි සංයුත්ත නිකායේහි සතිපට්ඨාන සංයුත්තේන විභංග සූත්‍රය. ඒ විභංග සූත්‍රයේදී දේශනා කරනවා සතිපට්ඨානං ඕ භික්ඛවේ දේසිස්සාමේ සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදංච කියලා. විශේෂයෙන් අපේ ස්වාමීන් වහන්සේලා සතිපට්ඨාන ගැන ලෝකෙට හුඟක් දේශනා කරන ස්වාමීන් වහන්සේලා. මෙන්න මේ කරුණ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕන. සතිපට්ඨාන ගැන දේශනා කරන ස්වාමීන් වහන්සේලා විදියට විශේෂයෙන්ම සතිපට්ඨාන සංගුත්තියත් සතිපට්ඨාන කතාත් අපි දැනගෙන තියෙනට ඕන. එහිදී විශේෂයෙන්ම මේ විභංග සූත්‍රයේ තියෙන මේ සතිපට්ඨානියත් සතිපට්ඨාන භාවනාවත් සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාවත් කියන මේ තුනේ වෙනස ඉතාම පැහැදිලිව අපි තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් ගත්තොත් තමයි අපට සැබෑ ලෙස බුදුදහමේ තියෙන සතිපට්ඨානය ලෝකෙට දේශනා කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට සතිපට්ඨානය කියලා කියන්නේ මේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර ගැන සිත පිහිටුවා ගැනීම. සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ විදර්ශනාව නැත්තම් සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියන මෙන්න මේ අවබෝධයට පත් වීම. මේක සතිපට්ඨාන භාවනාව. එතකොට සමතේට පාදක වන්නේ සතිපට්ඨානය, විදර්ශනාට පාදක වන්නේ සතිපට්ඨාන භාවනාව. ඒක අනිත් පැත්තට කියන්න පුළුවන් ඒ වගේම. එතකොට මෙන්න මේ දැනුම ලැබුණු පමණට එක පැත්තකින් ලෞකික දර්ශනය ගැන දැනුම පමණට අපේ ධ්‍යාන මට්ටම දක්වා අපිට හිත දිනු කරගන්න පුළුවන්. අපට ලෝකෝත්තර දර්ශනය ලැබුණු පමණට සුතමේ ඥාණයෙන් අපට සම්මා සමාධියක් මූල ගිහිල්ලා සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු මට්ටමට අපට ඒ සමාධිමත් වෙච්ච හිතින් මේ අසා දැනගත්ු චතුරාර්ය සත්‍ය නැවත නුවණින් මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. සතිපට්ඨාන සූත්‍රය ඉතාම වැදගත් කාරණයක් සඳහන් වෙනවා. දැන් සතිපට්ඨානෙ බුදුදහම ඇතුළත් වන අරිෂ්ඨ මාර්ගයේ සම්මා සතියට. ඒතර සම්මා සතිය එන්න කලින් සම්මා දිට්ඨිය තියෙනට ඕන. සුතිමේ ඥානෙ විදියට. ඒතර අනේ තියෙන දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං ආදී වශයෙන් චතුරාර්ය සත්‍ය ගැන සුතිමේ ඥානෙ තියෙනට ඕන. අන්නේ සෘතමේ ඥාන ලවගත්තු කෙනා මේ සතර සතිපට්ඨානෙ වඩනකොට ධම්මානුපස්සනාවේදී ඔහු හිත සමාධිමත් වීමත් එක්කම අර නීවරණ ගැන විතරක් නෙවෙයි ඔහු ආයතන ගැන, ඒ වගේම කලින් අසා දැනගත් චතුරාර්ය සත්‍ය ඔහු තවදුරටත් දුක පිරිසිදු දතුතු දෙයක් හැටියට, සමුදය ප්‍රහාණ කර දෙයක් හැටියට, කළ යුතු දෙයක් හැටියට, නිරෝධය සාක්ෂාත් කළ යුතු දෙයක් හැටියට, මාර්ගයේ වැඩි යුතු දෙයක් හැටියට ඔහු ප්‍රත්‍යක්ෂ කරමින් ඔහු ඒකේ ගැඹුරට යමින් මේ ධම්මානුපස්සනා අංගය සම්පූර්ණත්වයට පත් වෙනවා. මෙන්න මේ සම්බන්ධතාවයත් ඉතාම වැදගත්. එතන අරිසිංහ මාර්ගයේ තියෙන සම්මාදිට්ඨියේ තියෙන ඒ චතුරාර්ය සත්‍ය ගැන සුතමේ ඥානයත්, ඒක භාවනාවේ ඥාන විදිහට වඩනකොට එතන සම්පූර්ණ වෙන ආකාරයත් ධම්මානුපස්සනාව තුළ අපට දැක ගන්න පුළුවන්. මේක තමයි බුදුදහමේ භාවිතයේ. අන්නේ භාවිතයේ තුලින් ලැබෙන ප්‍රතිඵලය තමයි විමුක්තස්මින් විමුක්තිමිති ඥානං හෝති. තමන් කෙලෙසුන්ගෙන් මිදෙච්ච ප්‍රමාණයට තමා දැඩි ලෝභයෙන් මිදුණා නම් ඒ පමණ තමන් දැනගන්නවා. තමන් දැඩි ද්වේෂයෙන් මිදුණා නම් ඒ මිදෙච්ච ප්‍රමාණය දැනගන්නවා. අවිජ්ජා ව්‍යාපාද කියන දෙක. ඒ වගේම තමන් කාමච්ඡන්ද ආදී නීවරණ මිදුණා නම් ඒ පමණට තමන් දැනගන්නවා. ඒ වගේම තමන් දුගති මිදුණා නම් දුගති මිදුණු පමණට තමන් දැනගන්නවා. සමට අවබෝධයක් තියෙනවා. ඒ වගේම සක්කාය දිට්ඨිය ආදී නීවරණ වලින් සංයෝජන වලින් මිදෙන තරමට අපට ඒ ගැන අවබෝධ වෙනවා. ඒ ඇවිදලා ඉහළම අවබෝධය තමයි අපි ධර්ම අවබෝධය ඉහළම අවස්ථාව සාක්ෂාත් කිරීම. විමුක්තස්මින් විමුක්තිමිති ඥානං කියපු විදියට විමුක්ති ඉහළම තත්ත්ව වෙන අවිද්‍යා අනුසය වශයෙන් දුරු කළා සම්පූර්ණයෙන්ම දුරු කිරීම. ඉතින් මේ ගමන් මගේ තමයි ඔබ අප හැම දිනෙකම ගමන් කරමින් ඉන්නේ. ඉතින් අපේ දැනුම අනුව මෙහි විවිධත්වයන් තියෙන පුළුවන්. අපේ භාවිතය අනුව මෙහි විවිධත්වයන් තියෙන පුළුවන්. අපි සසර පුරුදු කරපු ඉන්ද්‍රිය ධර්ම වල අනුව විවිධත්වයන් තියෙන පුළුවන්. නමුත් ඒ කොමන දේ වුණත් අප මේ මොහොතේ ප්‍රඥා සම්පති ලැබපු අය හැටියට අපි උපරිම ලෙස මේ කරුණු තේරුම් අරගනිමින් අපේ ජීවිතෙන් වැඩි කාලයක් අපි කැප කරන්න ඕන මෙන්න මේ ධර්මයේ ප්‍රගුණ කරන්ටත්, ඒ ධර්මයේ සාක්ෂාත් කරගන්නටත්. මෙලොව ඉපදෙච්ච නුවණැති කෙනෙක්ගේ ජීවිතයේ වඩාත්ම ඉහළ පරමාර්ථය මොකද්ද කියලා අභිඤ්ඤා සූත්‍රය විස්තර කරනවා. අත්තිවික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. අත්තිවික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා. අත්තිවික්ඛවේ ධම්මා අභිඤ්ඤා සච්චිකාතබ්බා. අත්තිවික්ඛවේ අභිඤ්ඤා භාවේතබ්බා. නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ටන්ත නුවණින් දැනගතු දෙයක් තියෙනවා. ඒ තමයි පංචස්කන්ධය. නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ටතම නුවණින් යමක් ප්‍රහිණ කරන්න තියෙනවා නම් ප්‍රහිණ කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව භව තණ්හා දෙක. නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට නුවණින් යමක් වඩන්න තියෙනවා නම් ඒ වැඩි යුත්තේ සමති දර්ශන දෙක. නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ටම ඥාණයෙන් යමක් සාක්ෂාත් කරන්න තියෙනවා නම් ඒ සාක්ෂාත් කරන්න තියෙන්නේ විද්‍යා විමුක්ති දෙක. මේ චතුරාර්ය සත්‍ය වෙනත් විදියක දේශනා කරපු ආකාරය. මෙන්න මේක තමයි බුදුදහමේ භාවිතය ගැන තියෙන ඉතාම සරල සහ ඉතාම බුද්ධිගෝචර ප්‍රකාශයක් සූත්‍රයක් විදිහට අපිට මේක දක්වන්න පුළුවන්. බොහෝ දෙනාට ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන් සූත්‍රයක් විදිහටත් අපිට දක්වන්න පුළුවන්. අන්න ඒ භාවිතය තුලින් ලබන ප්‍රතිඵලය තමයි විශේෂයෙන්ම ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දැක්වෙන්නේ. අනුත්තර ඉන්ද්‍රිය භාවනාව, සීක ප්‍රතිපදාව සහ භාවිත ඉන්ද්‍රිය පුද්ගලයා කියලා අවස්ථා තුනකින් එක විස්තර කරනවා මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රයේ 152 සූත්‍රයේ. කීවොත් අපට තේරුම් ගන්න පුළුවන්, ඉතාම ලස්සන සූත්‍රයක්. කොයිතරම් ඉක්මනින් අපේ හිතටන කෙලෙසුන්ගෙන් හිත මුදවාගෙන උපේක්ෂාවට හිත පිහිටවා ගන්න පුළුවන්ද, සහ අපට එන අරමුණු වල සංඥාව වෙනස් කරලා සම්පූර්ණ මේකේ හැඟීම වෙනස් කරන්න පුළුවන් විදියට භාවිත ඉන්ද්‍රිය පුද්ගලයා කටයුතු කරන ආකාරයත් ඉතාම ලස්සනට මේ සූත්‍රයෙන් පැහැදිලි කරනවා. ඉතින් මේ දහම ගැන අපි ශ්‍රද්ධාව ඇති කරගෙන මේ දහමින් අපට ඉක්මනටම ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන හැඟීමෙන් අපි වඩා වඩාත්ම දහම තුළට පිවිසෙනවා නම් අපට මේ දහම තුළ ලොකෝ ගමනක් ආධ්‍යාත්ම දියුණුවක් අපට ලබන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපේ ස්වාමීන් වහන්සේලටත් මේ පින තුන හැම දිනටමත් ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්නට පුළුවන්. ඒ වගේම අප මේ සඳහන් කරපු අපට ලැබිච්ච කාලය අනුව ලැබිච්ච ඉඩකඩාණු අප මේ සඳහන් කරපු කරුණු වලට තව ගෞරවනීය ස්වාමීන් වහන්සේලටත් මේ සදහවත් පින්තුන් අපේ විද්වත් සදහවත් පින්තුන් ඔබටත් කිසියම් දෙයක් එකතු කරන්න පුළුවන් නම් අපි ඒ සඳහාත් ගෞරවයෙන් ආරාධනා කරමින් මූලික දේශනය මෙතනින් ඉමාටපත් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පැයක වගේ කාලයක් ඉතාමත්ම ලස්සනට අනුපිළිවෙලින් කරුණු පෙළ ගැස්වලා මාතෘකාවට අදාළව බුදුදහමේ දර්ශනය සහ භාවිතය පිළිබඳ ගරු කටයුතු අපේ ධර්මගරු පණ්ඩිත හැමදෙරුවන් වහන්සේ ඉතාමත්ම වටිනා දේශනාවක් මේ මොහොතේ සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් අපේ සමහර සම්බන්ධ වෙන පිරිසට මේ දේශනාව තුළ තවදුරටත් පැහැදිලි කරගත යුතු යමක් තියෙනවා නම් ඒ වගේම මෙම දේශනාවට තව ඇතුළත් විය යුතු කරුණු කාරණා මොනවා හෝ තියෙනවා නම් ඒ සඳහා අපි විනාඩි කිහිපයක කාලයක් ලබා දෙනවා. කරුණාවෙන් තමන්ගේ මයික් එක ඔන් කරලා ඒ ප්‍රශ්නය හෝ තමන්ගේ ඉදිරිපත් කිරීම සිද්ධ කරන්න පුළුවන්. සුමන මහත්තයා අපිට යමක් එකතු කරනවාද මේ දේශනාව සම්බන්ධව? ආචාර්ය සුමන රත්නායක මහත්මයා සිවිදෙනින් මේ මම කිව්වේ එකතු කරන්න දෙන සාධුකාරයක් තමයි වැඩිපුර. ඒකම මේ ගැඹුරු සහ පැහැදිලි විස්තරයක් අපේ අඳුරු පැහැදිලි කළා. මම හිතන්නේ මේ දේශනේ අපේ පුණ්‍යරත්න නායක අඳුරු රෙකෝඩ් කළානේ. ඒ නිසා මම හිතන්නේ මේ ඒක නැවත නැවත අහන්න සලස්වන එක උගක් වටිනවයි කියලා. මොකද මේ ධර්මයේ මුළු ත්‍රිපිටකයේම සාරාංශ කළා කියන්නේ මට තේරුණේ අපේ ධම්මගරු හාමුදුරුවෝ. ඉතින් ඒ නිසා නැවත නැවත සවන් දීම වගේම පරිශීලනය කිරීම, සොයා බැලීම පමණක් මදි පුහුණු කිරීම මම හිතන්නේ අප කාටත් ඉතා වැදගත් වේවි. ඉතින් අපේ හාමුදුරුවෝ පැහැදිලි කළොත් තවම සරල විදිහට මේක පටන් ගන්න ඕනේ කොහෙන්ද කියලා අපේ පිරිසට මම හිතන්නේ අපේ හැම දිනාටම තව ප්‍රයෝජනවත් වේවි කියතියි. ඔව්, ඒක ඉතාම වැදගත් ඔබතුමා අපු සඳහන් කරපු කාරණය. ආරම්භ කරන්නේම ධායතන සූත්‍රයේ සඳහන් වෙනවා ධර්ම ශ්‍රවණියත් විමුක්තායතනයක් ඇත්තෙම. ධර්ම ශ්‍රවණය කරන මොහොතේ අපි සිහින් ඉනවා නම් එතනම විමුක්තියටපත් වෙන අවස්ථාව. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මං හිතන්නේ වැඩිපුර ප්‍රාණයක් මාර්ගඵල ලැබුවේ S2 අරගෙන ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ. තුන අර අට්ඨීකත්වා මනසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියපු විදියට ධර්ම දේශකයාත් ධර්ම ශ්‍රාවකයාත් දෙන්නාම උපරිම ප්‍රයෝජන ලබන අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. එතැමට අප භාවන කරන ගියත් අපට හිත හුඟක් වෙන අරමුණට යනවා, නින්දට යනවා. එතැමට අඛණ්ඩව අපි හරියට ෆේස් ටු ෆේස් අහනව නම්, හොඳට අයි කන්ටැක්ට් සහිතව බණක් අහනව නම් අන්න ඒක තමයි වැදගත් වෙන. දැන් අපි මෙවැනි අවස්ථාවක උනත් අපට හැකි හැම අවස්ථාවකදීම අපි වීඩියෝ එක උනත් ඕන් කරගෙන ඒක අහන එකම තමන්ට ලොකු ප්‍රයෝජනයක්. මොකද දැන් වීඩියෝ එක ඕන් කරගෙන අපිට නිදා ගන්න බෑනේ, අපිට වෙන වැඩ කරන්න බෑනේ. එතකොට අපි පුළුවන් නම් එවැනි හැම වෙලාවකදීම, සමහරට බැරි වෙන්න පුළුවන්, අපට අඩුපාඩු තියෙන පුළුවන්, නමුත් පුළුවන් හැම වෙලාවකදී අපි මේ සඳහා කැප වෙන්නට ඕනේ. ඒකේ වාසිය තමන්ටමයි එන්නේ. එතකොට ඒකෙන් දේශකයා ඔබව ඒ වෙලාවට උපරිම ලෙස තියාගෙන ඉන්න අවධානය, ඔබේ ඇහැ දිහා බලලා ඔබ දිහා අවධානයෙන් ඉන්නකොටම ඔබට බාහිර දෙයකට යන්න වෙලාවක් නෑ. ඇත්තෙම මං හිතන්නේ මෙතනින්ම තමයි ආරම්භ කරන්න ඕන කියලා. මෙතනින් ආරම්භ වෙන කරුණ ඊළඟට බුදුදහමේ අනුපූර්ව ප්‍රතිපදාවක් දැක්වෙනවා. විශේෂයෙන් අංගුත්තර නිකාය දසක නිපාතේ තම වටිනා සූත්‍රයක් එනවා, මේ අවිජ්ජා සූත්‍රය කියලා. මේ අවිජ්ජා සූත්‍රයේ කරුණු 10ක් දැක්වෙනවා. මේ 10 ඉතාම වැදගත්. එතන කියනවා ශ්‍රාවකයාගේ අවසාන නිෂ්ඨාව තමයි විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම. ඒතර විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න නිකම් බෑ. ඒ සඳහා සත්‍යබොජ්ජංග වඩන්න ඕන. සත්‍යබොජ්ජංග නිකම් වඩන්න බෑ. සත්‍යබොජ්ජංග වැඩෙන්නේ සතර සතිපට්ඨාන තුල ඉනකොට. සතර සතිපට්ඨානේ නිකම් වැඩෙන්නේ නෑ. සතර සතිපට්ඨානේ වැඩෙන නම් අපට තියෙන්නට ඕන ත්‍රිවිධ සුචරිතය. ත්‍රිවිධ සුචරිතය වඩන්නම් ඉන්ද්‍රිය සංවරය තියෙනට ඕන. ඉන්ද්‍රිය සංවරය වඩන්නට නම් සති සම්පජඤ්ඤය තියෙනට ඕන. සති සම්පජඤ්ඤය වඩන්නට නම් යෝනිසෝ මනසිකාරය තියෙනට ඕන. යෝනිසෝ මනසිකාරය වඩන්නම් ඒ තමන් වඩන දේ ගැන ශ්‍රද්ධාවක් විශ්වාසයක් තියෙනට ඕන. ශ්‍රද්ධාව තියෙනට ඕන. ශ්‍රද්ධාවක් එන්න නම් ධර්ම ශ්‍රවණය කළ තියෙනට ඕන. ධර්ම ශ්‍රවණය කරන්න නම් කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබෙල තියෙනට ඕන. එතකොට මෙන්න මෙතන සඳහන් වෙනවා අපේ ගමන් කළ යුතු මාර්ගය, අනුගමනය කළ යුතු මාර්ග ටික ඔක්කොම මෙතන ලස්සනට දැක් වෙනවා. ප්‍රධානතම දේ තමයි කල්‍යාණ මිත්‍රයන් වුණගෙහිම කියන කාරණය. ඒක පුද්ගලෙක් වෙන්න පුළුවන්, පොතක් පදක් වෙන්න පුළුවන්, දේශනයක් වෙන්න පුළුවන්. එතකොට අපට අද ඕනම කල්‍යාණ මිත්‍රයෙක් අපේ බුද්ධි මට්ටමට අනුව අපට සමීප කරගන්න පුළුවන්. අන්න එතෙන්දී අපි හුඟක් බුද්ධිමත් වෙන්නට ඕන. මේ සඳහන් කරන කාරණය රාග විනය, දෝෂ විනය, මෝහ විනයට සම්බන්ධද, චතුරාර්ය සත්‍යයට සම්බන්ධද, පරිසම්බන්ධයට ගැලපෙනවාද කියලා බලාගෙන අපි දක්ෂ වෙන්නට ඕන. මෙන්න මෙතෙන්ට අපි බුද්ධිමත් වෙන්නට ඕන. මෙතෙන්ට බුද්ධිමත් නොවුනොත් අපේ දැන් තියෙන මතවාදයට විතරක් ගැලපුණ නැහැ කියලා දේශනය සාර්ථක නැහැ. බොහෝ විට අපි දේශන අහන්නේ අපි දැනට දන්න මතය, දැනට තමන් ඉන්න දෘෂ්ටිය සනාථ කරගන්න දේශනකට තමයි කැමති අපි බොහෝ විට. දැනට තමන් ඉන්න දර්ශනය නිවැරදි නම් ඇත්තටම අපේ මාර්ගඵල ලැබල තියෙනට ඕන. සහ විශේෂයෙන් ආමවසෙන් අපි කල්යාණ පෘථග්ජනෙක් වෙන්නට ඕන. අන්න එහෙමනම් අපි කිසියම් විදිහක සාර්ථකත්වයේ කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ගම්මික්සි විදිහක අඩුපාඩුකම් තියෙන පුළුවන්. අන්නේ අඩුපාඩුකම් ටික දුරු කර ගැනීම සඳහායි අපි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ සහ ධම්මග වඩන්නේ. එතකොට මෙන්න මෙතෙන්දී තමන් විශේෂයෙන්ම තමයි ඒ අහන දේශනය තුළදී තමන්ගේ කිසියම් විදිහක බුද්ධි විකසනයක් වෙන්නට ඕන. තමන්ගේ අඩුපාඩුවක් තමන්ට නිතරම ඒ දේශනය තුළදී තමන්ට දැක ගන්න පුළුවන්කම තියෙන්නට ඕන. තමන් මෙතෙක් කියන මතවාදයට තව දෙයක් එකතු වුණොතින් සාර්ථක විදියට මෙන්න මේක තමයි ඇත්තටම දේශකයක සාර්ථකත්වය කියලා කියන්නේ. දේශනය කරන කෙනාට ඇත්තෙම ඒ දේශනය තුළදී මොහුගේ තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු වෙන්නට ඕන. මේ දෙපැත්තම සිද්ධ වෙන්නට ඕන. අපි දේශනයක් කළා අපේ මානෙ වැඩි වෙනවා නම්, සක්කාය දිටි වැඩි වෙනවා නම්, කීර්තිය හරි ලැබෙනවා කියලා තෘෂ්ණාවක් ඇති වෙනවා නම් ඇත්තටම දේශකයා පැතින සාර්ථක වෙලා නැහැ ඒක. එතකොට දේශක ශ්‍රාවක දෙපැත්තේම බලාපොරොත්තු සඵල වෙන විදිහට මේ ගමන අපි යන්නට ඕන. එහෙම යන පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ කල්යාණ මිත්‍රයන් ලැබීමත්. කල්යාණ මිත්‍රත්වයේ අවස්ථා තුනක් ගැන සඳහන් කරනවා. කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංගතා කියලා. මිතුරන් ඉන්නට ඕන. ඒක සසර පිනකට ලැබෙන දෙයක්. කල්යාණ සහායතා, කල්යාණ මිත්‍රයන් සහාය කරගෙන ඉන්නටත් ඕන. ඒ වගේම කල්යාණ සම්පවංගතා, ඒ කල්යාණ මිත්‍රන්ට නැමෙන්නටත් ඕන. අන්න එතෙන්දී අවංග බව කියන සාධකය තමයි වැදගත් වෙනවා. බුදුහාඳුරෝ ආරම්භෙදිම දේශනා කරන ධර්ම දේශනා කරන ලෝකෙට යන්න කලින්ම විශේෂ ප්‍රකාශයක් කරනවා. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවින වංකජාතෝ කියලා. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවින වංකජාතෝ. අහං ධම්ම මනුසාසාමි. නුවණැති පිරිස මිනිසුනි මා වෙත එන්න කොහොමද අසටෝ කපටි නොවන අමායාවි මායාකාරී නොවන න වංකජාතෝ වංක නොවන කියන්නේ අවංක අයට තමයි මේ ධර්මකට එන කියලා කියන්නේ. මෙන්න මේ ලක්ෂණ ආරම්භයේ පටන් අපේ තුල තියාගන්නට ඕන එක සවිස්තරාත්මකව දැක්කෙන අවස්ථාවක් තමයි කරණීය මෙත්ත සූත්‍රයේ නැත්නම් මෙත්ත සූත්‍රයේ කියලා කියන්නේ. මෙන්න මේ මෙත්ත සූත්‍රයේ ගුණාංග ටික උපරිම ලෙස පවත්වා ගත්තොත් තමයි සැබවින්ම මේ ධර්මාගය අපට ගැටලු තැන් निराකරණය වෙලා කල්යාණ මිත්‍රාශ්‍රයෙන් නියම ප්‍රතිඵල අපට ලැබෙන්නේ. එහෙම නැතු වුණත් අපට යමක් ගමනක් යන්න පුළුවන්. ඒක දැනුම විතරයි. නමුත් ඒ දැනුම සැබැලෙසම ජීවිතයට අවශෝෂණය වෙන්න නම් මෙන්න මේ ගුණාංග ටික අපේ තුල තියෙනට ඕන. යම් ශාන්ත පදයක් කැමතිනම් මේක ශාන්ත පදේ කියන්නේ නිවනටම තමයි වෙන කිසිම දෙයකට නෙවෙයි. මේ ගුණාංග ටික ඇතුළු අපි යන්නට ඕන. ඒ සඳහා විශේෂයෙන්ම කල්යාණ මිත්‍රාශ්‍රයේ අඛණ්ඩව පවත්වා ගන්නට ඕන. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය අඛණ්ඩව පවත්වා ගන්නට ඕන. යෝනිසෝ මනසිකාරය අඛණ්ඩව පවත්වා ගන්නට ඕන. ධර්මානුධර්ම ප්‍රතිපදාව අඛණ්ඩව පවත්වා ගන්නට ඕන. මේවට කියන්නේ පඤ්ඤා වුද්ධිකර ධර්මයන් කියලා. මේ පඤ්ඤා වුද්ධිකර ධර්මයන් අඛණ්ඩව පවත්වා ගන්නට ඕන හිදී සීලය ප්‍රධාන දෙයක්. පංචශීලයෙන් ආරම්භ වෙන මේ ගමන පංචශීලයේ සලකන්නේ අභිසමාචාරික සික්ඛා කියලා. සාමාන්‍යයෙන් විනයවත් බව ඩිසිප්ලින් එක කියන ධහම. නමුත් ඒකත් එක්කමල ගිහිල්ලා ආදි බ්‍රහ්මචාරීක සීලය කරා අපි යන්නට ඕන. එතන එන එක ලේසි නැහැව. ඇයි ඒ? ආදි බ්‍රහ්මචාරීක සීලය කියලා කියන්නේ ආජීව අට්ටමක සීලය. බොරු කීමෙන් විතරක් නෙවෙයි, කේනම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. මෙන්න මෙතනින්දී අපේ ජීවිතවල ප්‍රබල වෙනසක් සිද්ධ වෙන්නට ඕන. අපි දහමග යනවාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් එක සලකුණක් තමයි යම් කිසි කෙනෙක් සමාධියටපත් වුණා නම් ඔහුගේ සංකල්පයේ මෛත්‍රිය හදවතේ දරාගෙන දරාගත්තු ගමන් ඊළඟට ඔහුගේ ඇති වෙන්නේ මොකද්ද? සම්මා කම්මන්තය ඇති වෙනත් කලින් ඇති වෙන්නේ සම්මා වාචාව කියන එක. අර ආජීව අට්ටමක සීලයට සම්බන්ධ කරුණු ටික මෙතනින් දැන් ආරම්භ වෙනවා. එනිසා අපි බොහෝ විට සැලකිලා දක්වපු අඩු ස්ථානයක් වෙන මෙතන අපේ භාෂාවෙහි පුදුම විදියේ වෙනසක් පරිවර්තනයක් ඇති වෙන්නට ඕන මේ ආධ්‍යාත්මික ගමනත් එක්ක. ඒක අපි නිවැරදි කරගන්නට ඕන. මේ අඩුව සම්පූර්ණ කරගත්තොත් තමයි මෙතනින් එහා ගමන අපට යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුණත් අපට පින්කම් ටිකක් කළ සුගතිගාමී වෙන්න පුළුවන්. නමුත් නිවන් මාර්ගයට පිවිසෙන නම් මෙන්න මේ සම්මා වාචාවත් එක්ක යන ගමනකට අපි යන්නට ඕන. මේක අපේ ජීවිත හැදෙන්න ඕන කාරණයක්. ඊට පස්සේ සම්මා කම්මන්ත ආජීව ආදි වශයෙන් ගිහිල්ලා සතිපට්ඨානය තමයි අපේ ජීවිතයේ සම්පූර්ණ ජීවිත ප්‍රතිපදා වෙන්නට ඕන. සතිපට්ඨානය තුලින් නොවයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සේවනින් නොවයි කියන එක. සතිපට්ඨානෙන් අයින් වෙනවා කියලා කියන්නේ මාරයේ ළඟ තමයි ඉන්නේ. සතිපට්ඨානය තුල ඉඳීම තමයි අපිට සැබැලෙසම තමන්ට පිළිසරණක් සකසා ගැනීම කියලා කියන්නේ. අත්දීපාභික්කවේ විහෙරත, ධම්මදීපාභික්කවේ විහෙරත කියන්නේ මේකයි. වැඩි දෙයක් තබා අපි බුදුරජාණන් වහන්සේ මතවත් යැපෙන්නේ නැහැ. අපි සැරුවත් හාඳුරු කෙරෙහිවත් යැපෙන්නේ නැහැ අපි. සැරුවත් මාහිමියන් කෙරෙහිවත් යැපෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාඳුරන දේශනා කළා. උන්වහන්සේ සඳහා පිළිසරණක් තමන්ට යැපෙන තියෙන ක්‍රමයේ ස්ථානයේ ලෙස දේශනා කළේ සතර සතිපට්ඨානේ. අත්දීප සූත්‍රයේ, ඒ වගේම චුන්ද සූත්‍රයේ වැනි තැන්වල මේක ඉතාම පැහැදිලිව දේශනා කරනවා. එනිසා සීලය රැකගෙන පංච සීලෙන් ආරම්භ වෙලා ආජීව අට්ටමක සීලෙන් ඒක තවත් දියුණු කරගෙන මෛත්‍රී සහගතව සතිපට්ඨානය තුල වාසය කිරීම තමයි අපේ සැබෑ ආධ්‍යාත්මික ජීවිතයේදී අපි කළ යුතු කාරණා. අනේ කාරණාවලින් ඉදිරියට යද්දී නිතර නිතරම බලන තමන් අර කරණීය මෙත සූත්‍රයේ ගුණාංග ටික තමන්ගේ ජීවිතේ කොයිතරම් දුරට දියුණු වෙනවද කියලා. සහ ආයතන සීලයේ සීලම ශිල්පද එක තැනකට ලින්ක් වෙනවා, එක තැනකට ගොනු වෙනවා. ඒ මොකද්ද? අපේ කායික වාචික සංවරය විතරක් නෙවෙයි, මානසික සංවරයත් එක තැනකට ගොනු වෙනවා. නච කුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපදෙයු. නුවණැති අය දොස් කියන එක සුළු වරදක් හෝ නොකර ඉන්නට තරම් අපි අපේ ජීවිතයේ ධර්මය තුල ඉක්මවා ගන්නවා. මෙන්න මේත් එක්ක ඇහැට රූපයක් පේන අවස්ථාවේ ඇත්තෙම අපි ඇහැ වහගෙන ඉන්න අවස්ථාවට වඩා දවසි වැඩිපුර ඉන්නේ ඇහැ අරගෙන ඉන්න අවස්ථා. ඒ ඇහැ අරගෙන ඉන්න අවස්ථාවල අපිට දෙකක් කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. එකක් තමයි හමු වෙන හැම දෙනෙක්ම සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා හිතන මෛත්‍රිය වඩන. අනිත් පැත්තෙන් ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට මේ හැම තැනදීම තමා අහන දකින රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක මේ මනෝවිඥාණයෙන් මේ නාමය සහ චිත්තය කියන දෙක නැත්තම් චිත්තසෛතසිකයයි මේ ක්‍රියාත්මක වන්නේ කියන අවබෝධයට එන්න. මෙන්න මේක තමයි වේගයෙන්ම S2 අරගෙන විදර්ශනා වඩන්න පුළුවන් ක්‍රමය සහ අවිද්‍යාව වේගයෙන්ම දුරු කරන්න පුළුවන් අවස්ථාව. මේකම තමයි මේ කිරිසාලට විදියට දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං ආදි වශයෙන් බාහ්‍ය දාරු චීරිටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. තව පැහැදිලි කරන්න අවශ්‍යද? ඔම්පින් අභ්‍යන්තරන්ත. හොඳයි, තරන් සරණයි. එහමයි, අපේ පන්තාමුදුරු බොහෝම පැහැදිලිව අනුපිළිවෙලින් මේ දේශනාව සිද්ධ කළා. බොහොම පින් අපේ සුමන රත්නාගේ මහත්මයාටත් ඔබතුමාගේ ප්‍රශ්නය නිසා තවදුරටත් ඒ ධර්ම කරුණු කාරණා පැහැදිලි වුණා. මම හිතන්නේ අපේ මහත්මයේ ප්‍රශ්න අහ නැත්ති අනිත් බොහෝ දෙනාට ප්‍රයෝජනයක් සඳහාම එතුමා බොහොම මෛත්‍රී සාගතයේ ප්‍රශ්න මම හිතන්නේ අහුවේ කාටත් අදාළ ප්‍රශ්නයක් විදියට අපි හිතනවා. එනවා ඊළඟට අපේ පඬිත් හැම්දුරු මම දැක්කා ඒ පෞද්ගලික කාලේ අපි වෙනුවෙන් පවත්වපු දේශනවලදී උන්වහන්සේ උද්දම විදිහට ඒ පිළිබඳ ධර්ම කරුණු කාරණා සොයලා සකස් කරලා පත්‍රිකා සකස් කරලා ඒ විදිහට තමයි ඒ අපේ ගුණරත්න නායක හැම්දුරු වෙනුවෙන් ඒ අවස්ථාවේ පවත්වපු සියලු දේශනාවන් සිද්ධ කළේ. ඉතින් මේ දේශනාවදී උන්වහන්සේ ඉංග්‍රීසි භාෂාවෙන් වගේම සිංහල භාෂාවෙන් මේ බුදුදහමේ එන දර්ශනය සහ භාවිතය පිළිබඳ ඉතාම වටිනා පත්‍රිකාවක් සකස් කරලා තියෙනවා. මම කීප දෙනෙකුට සහ ඒ ගෲප් වලට ඒක PDF ෆයිල් එකක් හැටියට යවුවා. ඉතින් තව කාට හරි ලබා ගන්න බැරි වුණා නම් අපි බොහොම සතුටින් ඒක ලබා දෙන්න සූදානම්. ඒ වගේම මේ දේශනාව අපි රෙකෝඩ් කරලා අපි YouTube වලට සහ අපේ වෙබ් අඩවිය මගින් නැවත අහන්න සලස්වනවා. ඉතින් අපේ සුමන මහත්තයා යෝජනා කළා වගේ මේක නැවත නැවත අහලා අපේ හැමදෙරුවන් වහන්සේ අපිට අද මේ පැහැදිලි කරලා දුන්න ධර්ම කරුණු කාරණා අපේ නැවත නැවත ගැන හිතලා අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපි කටයුතු කරමු කියන යෝජනාව සිද්ධ කරමින් අද මෙම දේශනාව අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන ඉතාම සාර්ථක ලෙස අපි වෙනුවෙන් මේ දේශනාව පැවැත්වූ ඒ ගරු කටයුතු අපේ ධම්මගරු පණ්ඩිත හැම්දුරුවන් වහන්සේට ආශිර්වාද කරන උන්වහන්සේට උන්වහන්සේගේ ධර්ම මාර්ගයේ තව තවත් ආලෝකමත් වේවා. උන්වහන්සේට පංච බල පංච ඉන්ද්‍රිය වැඩි දියුණු වෙලා මේ භවයේ තුලම උන්වහන්සේ ප්‍රාර්ථනා කරන ඒ නිවීම සාක්ෂාත් කරගන්නට සියලු කටයුතු සැලසේවා කියන ආශිර්වාදයක් සිද්ධ කරමින් සම්බන්ධ වන ඔබ සියලු දෙනාටම අපේ ආශිර්වාදේ සිද්ධ කරගනිමින් සිද්ධ කරමින් එහෙමනම් අදට අපි මේ වැඩසටහන අවසන් කරනවා. අපි නැවත දිනයක අපේ පණ්ඩිත හැම්දුරුවන් වහන්සේ බොහොම ධර්මමය පැත්තෙන් කාර්ය බහුලව කටයුතු කරන හැම්දුරුවන් වහන්සේ නමක් මම බොහොම කැමති අපේ හැම්දුරුවෝ බොහොම වටිනා දේශනාවක් අපිට සිද්ධ කළා. ඒ අපේ ආරාමික සැසියේදී කර්ණීය මෙත්ත සූත්‍රය අස්තයෙන් අද උන්වහන්සේ එක කාරණාවක් පැහැදිලි කරන්න උත්සාහ කරේ. කාරණා 15ක්ම උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා. අපි බලමු ඉදිරි දවසක අපි උන්වහන්සේ ලවා ඒ ධර්ම කරුණු කාරණා ශ්‍රවණය කරන්න එවැනි බලාපොරොත්තු තබා ගැනීම. එහෙමනම් හැම දිනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආදරණීය වහන්සේ අතුලනේ හැම දිනාටම බොහොම පිං. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්භයං සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ.